හොඳයි, හැම දෙනාටම තෙරුවන් සරණයි. හැම දෙනාමත්ම අද දවසේදීත් අපි ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා සවනට සිසිලස දහම් ප්‍රචාරක සේවා ඔස්සේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට. අද සතියේ අඟහරුවාදා දවසයි, 2017 වර්ෂයේ ජූනි මාසයේ 20 වෙනිදා. ඉතින් අද අඟහරුවාදා දවස අපි සාමාන්‍යයෙන් වෙන් කරගෙන සිටින්නේ මහාචාර්ය කොග්ගලගේ එමෙතුමා කල්යන් මිත්‍රය මුල් කරගෙන සාකච්ඡා පවත්වන්න. ඉතින් යම් යම් අවස්ථාවල එතුමා අපිට වෙනත් ස්වයං වහන්සේලාත් මේ දවසට සම්බන්ධ කරලා දෙනවා, සම්බන්ධ කර ගන්නවා. ඉතින් අද දවසේදී මේ ප්‍රොෆෙසර් කොග්ගලගේ සාකච්ඡාවට අපිට මූලික වශයෙන් ධර්ම කණ්ඩායම් ඉස්පතු කරලා දෙනවා. ඉන් අනතුරු අපි සාකච්ඡාවකට එළඹෙන්නේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද සාකච්ඡාවට මාතෘකා වශයෙන් මම සවනල් සිස් වෙබ් අඩවියේ ඉදිරිපත් කරලා තිබුණා සූත්‍ර දේශනාවක්, කින් මූලක සූත්‍රය තමයි ඉදිරිපත් කරලා තිබුණේ. ඉතින් බොහෝ කල්යාණ මිතුරු මිත්‍රයන් අහලත් ඇති මේ පෙර, එහෙම නැත්නම් අද මේ වැඩසටහන සූදානම් වීමක් වශයෙන් ශ්‍රවණය කරන්නත් ඇති. ඉතින් කෙසේ වෙතත් ප්‍රොෆෙසර් කොග්ගලගේ අපිට කිසියම් ආරම්භයක් මේ සූත්‍ර දේශනාවෙන් ලබා දෙයි. ඊට පසුව මම හිතනවා බොහෝ තැන්වලට විසිරිච්ච සාකච්ඡාවක් කරන්න අපිට හැකියාවක් තියෙන සූත්‍ර දේශනාවක් එක. ඒ නිසා මම හැම කල්යාණ මිතුරු මිත්‍රයන්ගෙම සහභාගීත්වයේ බලාපොරොත්තු වෙනවා. හොඳයි, එහෙමනම් මම ඉතාම ගෞරවයෙන් හැමදෙනා වෙනුවෙන්ම নমস্কার පූර්වකව අපි අද ධර්ම දේශකයන් වන මහාචාර්ය කොග්ගලගේ පිළිගැනීමෙන් ආරාධනා කරනවා මේ සාකච්ඡාව ආරම්භ කරන ලෙස. තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි හැමදෙනාටම. අපේ දලුවත් මහත්මයා ප්‍රකාශ කළා වගේ අද සාකච්ඡාවට ගන්න කිම් මූලක සූත්‍රය, මේක සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ කියන එකේ සති වග්ග. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ සති වග්ගයේ තමයි කිම් මූලක සූත්‍රය තියෙන්නේ. ඉතින් එක පැත්තකින් බැලුවහම බොහොම කෙටි සූත්‍රයක්. හැබැයි මම හිතනවා මේක තේරුම් ගන්න, තේරුම් කරන්න තියෙන අමාරුම සූත්‍රයක් විදිහට තමයි මට පේන්නේ. අපි බලමු සූත්‍රේ තියෙන්නේ මොනවද කියලා. මේක විශේෂත්වයක් තියෙනවා. මේක කවුරුවත් අහපු ප්‍රශ්නයකට නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේම භික්ෂුන්ගෙන් ප්‍රශ්නයක් අහලා ඊට පස්සේ තමයි ඒකට පිළිතුර දේශනා කරන්නේ. ඒකට මුලින් අහන සචේ වික්කවේ අඤ්ඤතිත්‍ය පරිභාෂක එවං උච්චයිලං. මහණෙනි, අඤ්ඤතීර්ථක පරිභාෂකයෝ මෙන්න මෙහෙම ඇහුවත් එහෙම එවං උච්චයිලං කියන්නේ මෙහෙම ඇහුවොත් කොහොමද කිං මූලකා ආවුතෝ? කිං මූලකා ආවුතෝ, මොකද්ද මේ මූලය? මුල සබ්බේ ධම්මා, මේ සියලු ධම්ම වලට මුල මොකද්ද? ඊළඟට කිං සම්භවා සබ්බේ ධම්මා, මොනවා නිසාද මේවා හටගන්නේ? සම්භවය, කිං සම්භවා සබ්බේ ධම්මා. ඊළඟට කිං සමුදයා සබ්බේ ධම්මා. එතන ටිකක් සමාන වචන ගා ඉස්සෙල්ලා කිව්වේ කිං සම්භවා සබ්බේ ධම්මා. ඊළඟට කිං සමුදයා සබ්බේ ධම්මා. එතකොට කුමකින් උපදින්නේද කියන එක සිංහල තේරුම මේකේ බැලුවත් මේ පීඩි සයිසයකේදී සියලු ධර්මයෝ කුමක් මුල් වූවෝද කිං මූලකා කියන එක. එලාට සියලු ධර්මයෝ කුමකින් උපදින්නෝද කිං සම්භව. සම්භවය කියනකොට ප්‍රභවය වගේ කිං කුමකින් උපදින්නේද කියලා කිං සම්භව සත්‍ය ධර්ම. එලාට සියලු ධර්මයෝ කුමක් වැඩිම කොට ඇත්තෝද කනන්ටිකක් තේරුම අපිට හදන්න වෙන කිං සමුදය අසබ්බේ ධම්ම සමුදය සමුදය කියන එක අපි අහලා තියෙනවානේ මොනවා හේතු කරගෙනද මොන නිසාද හටගන්නේ කියනවා වගේ ඊළඟට කිං සමෝසරණා සබ්බේ ධම්ම සීල ධර්මය කුමක් වැඩිම කොට ඇත්තවද සීල ධර්මය කුමක් රැස් කරනවද සමෝසරණ කියන වචනේ රැස් කිරීම වගේ අර්ථයක් තියෙනවා එතකොට කුමක් රැස් කරන්නද කිං සමෝසරණා සබ්බේ ධම්ම සීල ධම්ම ඊළඟට කිං සමුඛා සබ්බේ ධම්ම ප්‍රමුඛ කියනකොට ප්‍රමුඛ වගේ ප්‍රධාන කොට සිංහල තේරුමේ සියලු ධර්මය කුමක් ප්‍රධාන කොට ඇත්තේද කියලා. කිං ප්‍රමුඛ සබ්බේ ධම්ම අතර ප්‍රමුඛ කියන වචනේ අපිට ටිකක් කිත්තුයි කියලා හිතන්න පුළුවන්. කිං අධිපතේයෝ සබ්බේ ධම්ම අධිපති කියන එක කුමක් අධිපති කරගෙනද මේ සියලු ධම්ම. ඊළඟට කිං උත්තරා සබ්බේ ධම්ම. උත්තර කියන්නේ උතුම් ඉහළ මේ වගේ තේරුමක් ගන්න පුළුවන්. ඒකට සිංහල තේරුම තියෙනවා කුමක් උතුම් කොට ඇත්තෝද කියලා. සියලු ධර්මය. ඊළඟට කිං සාරා සබ්බේ ධම්මාති. සාර කොට සිංහල තේරුම සීල ධර්මය කුමක් භාර කොට ඇත්තේද කියලා වගේ එකක් තියෙන්නේ. ඒක අපි බලමු අනාදමෙන් කියන්නේ අපි සාකච්ඡා කරලා බලමු. ඒක මෙතන ප්‍රශ්න ගොඩක් අහනවා එක වගේ ඒවා. ඒ ප්‍රශ්න ඔක්කොම සබ්බේ ධම්මා ගැන අහන්නේ සීල ධම්ම ගැන. පළවෙනි එකකින් මූලක සබ්බේ ධම්මා, දෙවෙනි එකකින් සම්භව සබ්බේ ධම්මා, තුන්වෙනි එකකින් සමුදය සබ්බේ ධම්මා, හතරවෙනි එකකින් සමෝසරණ සබ්බේ ධම්මා, පස්වෙනි එකකින් ප්‍රමුඛා සබ්බේ ධම්මා, හයවෙනි එකකින් අධිපතේයෝ සබ්බේ ධම්මා, හතකින් උත්තරා සබ්බේ ධම්මා, අටවෙනි එක කින් සාරා සබ්බේ ධම්මා. එතකොට ප්‍රශ්න අටක් යොමු කරනවා මේ සියලු ධර්මතා ගැන. එවම් පුට්ටා තුන්හි මෙහෙම ඇහුවොත් ඔබලා එවම් පුට්ටා තුන්හි භික්ඛවේ භික්ඛුනි තේසං අඤ්ඤතිත්‍යානං පරිද්වාජකානං කින්නි දයාකරලියෝ ආකාරයෝ තා. එතනේ මොනවද කියන්නේ කාටද? එහෙම අහන අඤ්ඤ තීර්ථක පරිද්‍රාජකයන්ට මොනවද කියන්නේ? එතන කොහොමද උත්තර දෙන්නේ? එකොට අනිත් භික්ෂුන් වහන්සේලා කියනවා භගවා මූලකං නෝභන්ති ධම්මා. එතනේ මේ ධර්මයේ භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි තියෙන්නේ. භගවන් නෙත්තිකා භගවන් පටිසරණ භාග්‍යවතුන් වහන්සේ තමයි මේවා දැකලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ තමයි සරණ ගිහින් තියෙන්නේ. සාදු බන්තේ භගවන් සංගීව ප්‍රතිභාතු ඒකස්ස බහසිකස්ස අත්තු භගවතෝ සුත්තා භික්ඛූ ධාරේ සම්පීති. යන්නේ අනිත් පැත්තට භික්ෂුන් වහන්සේලා කියනවා වහන්සේ තමයි මේවා දන්නේ, වහන්සේ නම් අපිට පැහැදිලි කරලා දෙන්න. එතකොට අපි ඒක ධාරණය කර ගන්නවා ඔබ වහන්සේගෙන් අහලා. තේනහි වික්ඛවේ දේසිස්සාමි තං සුනාත සාදුකං මනසිකරෝත වාසිස්සාමි. එහෙනම් භික්ෂුනි අන්න මං කියා දෙනවා මේක දෙයට අහලා ධාරණය කරගන්න කියලා. බදවා ඊතද ඕකේ බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. සචේ වික්ඛවේ අන්‍ය තිත්‍යා පරිබ්‍රාජකා එවම් පුච්චෙයෙන් අන්‍ය තීර්ථක පරිබ්‍රාජික මෙසේ ඇසු කොහොමද? කින් මූලකා උසෝ සබ්බේ ධම්මා, කින් සම්භවා සබ්බේ ධම්මා, කින් සමුදයා සබ්බේ ධම්මා, කින් සමෝසරණා සබ්බේ ධම්මා කින් ප්‍රමුඛා සබ්බේ ධම්මා කින් අධිපතේයෝ සබ්බේ ධම්මා කින් උත්තරා සබ්බේ ධම්මා කින් සාරා සබ්බේ ධම්මාති එරවම් පුට්ටාතුන් හේ දික්කවේ තේසං අඤ්ඤතිත්‍යාන පරිද්වාජකාන එවං දාකරියාත තරන්න තීර්ථක මේ විදිහට අහුවොත් එහෙම මෙන්න මේ විදිහට උත්තර දෙන්න ඕන කියලා අන්න බුදුරජාණන් වහන්සේ දැන් පිළිතුර කියන. ඡන්ද මූලකා ආවසෝ සබ්බේ ධම්මා. අන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඡන්ද මූලකා. කිං මූලකා කියපු එකට උත්තරේ ඡන්ද මූලකා කියනවා. ඒ කියන්නේ ඡන්දය තමයි මුල් වෙන්නේ. ආවසෝ සබ්බේ ධම්මා. දෙවෙනි එක මානසිකාර සම්භවා සබ්බේ ධම්මා. කින් සම්භවා කියන එකට දැන් කියනවා ඒ සම්භවය වෙන්නේ මානසිකාර. මානසිකාරය තමයි ඒ ප්‍රභවය වෙන්නේ මූලික වෙන්නේ. ඊළඟට පස්ස සමුදය සබ්බේ ධම්මා. අන්න සමුදය වෙන්නේ පස්සේ. පස්ස සමුදය සබ්බේ ධම්මා. වේදනා සමෝ සරණා සබ්බේ ධම්මා. ඒතර රැස් කිරීම කියන පැත්තට කින් සමෝ සරණා කියන එකට එන්නේ වේදනා සමෝසරණ සබ්බේ ධම්මා කියලා. ඊළඟට සමාධිත්ත මුඛා සබ්බේ ධම්මා. ප්‍රමුඛ වෙන්නේ සමාධිය. සමාධි ප්‍රමුඛා සබ්බේ ධම්මා. සතාධිපතේයෝ සබ්බේ ධම්මා. අධිපති වෙන්නේ මොකද්ද? සතිය. මේ වචන දෙක සම්දි වෙලා තියෙනවා. සතිය අධිපති වෙලා සතාධිපතේයෝ සබ්බේ ධම්මා. ඊළඟට අඤ්ඤෝත්තරා සබ්බේ ධම්මා. මොකද්ද උත්තර වෙන්නේ? අඤ්ඤ. අඤ්ඤා කියන එක තමයි උත්තර වෙන්නේ. අඤ්ඤෝත්තරා සබ්බේ ධම්මා. විමුක්ති සාරා සබ්බේ ධම්මා. විමුක්තිය තමයි සාරා. කිං සාරා සබ්බේ ධම්මා කියන එකට විමුක්ති සාරා සබ්බේ ධම්මා. එවම් පුත්තා තුම්හි මේ විදියට අහුවොත් ඔබලා බික්කවේ තේසං අඤ්ඤ තිත්‍යානම් පරිබ්බාජකන. ඒ කියන අඤ්ඤ තීර්ථක පරිබ්බාජකයන්ට එවම් ව්‍යාකරණ්‍යාත මේ විදිහට පිළිතුරු දෙන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මෙතන ප්‍රශ්න ටිකයි උත්තර ටිකයි ආයේ මතක් කළොත් කිං මූලකා සබ්බේ ධම්මා එකට උත්තරේ ඡන්ද මූලකා සබ්බේ ධම්මා. කිං මූලකා කියුවා නම් ඡන්ද මූලකා. ඊළඟට කිං සම්භවා සබ්බේ ධම්මා කියනකොට මානසිකාර සම්භවා සබ්බේ ධම්මා. එතකොට සම්භවය මානසිකාරය කියලා කියනවා. ඊළඟට කිං සමෝසරණ කිං සමුදය සබ්බේ ධම්මා කියනකොට සමුදය මොකක්ද කියලා අහනකොට මේ සබ්බේ ධම්මා වලට පස්ස සමුදය සබ්බේ ධම්මා. ඊළඟට කිං සමෝසරණ සබ්බේ ධම්මා කියනකොට වේදනා සමෝසරණ සබ්බේ ධම්මා. ඊළඟට කිං ප්‍රමුඛා සබ්බේ ධම්මා. ප්‍රමුඛ වෙන්නේ මොකද්ද? සමාධි ප්‍රමුඛා සබ්බේ ධම්මා. කිං අධිපතේයෝ සබ්බේ ධම්මා. අධිපති වෙන්නේ කවුද? සතාධිපතේයෝ සබ්බේ ධම්මා. සතිය තමයි අධිපති වෙන්නේ. අඤ්ඤුත්තරා සබ්බේ ධම්මා. කිං උත්තරා කියලා අහනකොට අඤ්ඤුත්තරා. උත්තර වෙන්නේ මොකද්ද? තුන් වෙන්නේ තර ප්‍රඥාව තමයි පඤ්ඤා උත්තර සබ්බේ ධම්ම උත්තර වෙන්නේ. ඊළඟට කිං සාරා කියන එකට විමුක්ති සාරා සබ්බේ ධම්මා. මෙදේට තමයි ඒ ප්‍රශ්න උත්තර ටික තියෙන්නේ. ඉතින් මෙතන කොහොම වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේට මේක දේශනා කරන්න අවශ්‍ය වෙලා බුදුරජාණන් වහන්සේට ප්‍රශ්න කරලා දීපු උත්තරයක්. ඒකෙන්දී අපිට ඉතන්න වෙනවා ඒ කාලේ බ්‍රාහ්මණයන් අතර නිතර තිබුණ ප්‍රශ්න ටිකක් වෙන්න ඕන මේවා ප්‍රශ්න විතරන්නේ නෙමෙයි ඒගොල්ලෝ ඒවට අදාළ උත්තර තියාගෙන තමයි මේ ප්‍රශ්න නදන්නේ කියන එක. මොකද අනේ තීරතක විතර මේ ස්වාමීන් වහන්සේලාගෙන් ඔය ප්‍රශ්න නගනවා. එතකොට ඒවට පැටලිලි සහිත හින්දා නැත්නම් අනිත් අය එක එක උත්තර දෙන්න පුළුවන් හින්දා එක පැත්තකින් බුදුරජාණන් වහන්සේ මේ බුදු දහමට අනුව නම් මේවා උත්තර කියන එක පැහැදිලි කරන්න දීපු ප්‍රශ්න උත්තර ටිකක් එක්කම අපි තේරුම් ගන්න ඕන. බුදු දහම පැහැදිලි කරන්න කියනවායි කියන්නේ අපිට නිවන් මාර්ගය හෙළි කරගන්න උදව් වෙන ප්‍රශ්න උත්තර තියෙන ධර්ම දේශනයක් විදිහට මේක ගන්න පුළුවන්. අපි ටිකක් සාකච්ඡා කරලා බලමු අපේ එක එක්කෙනාගේ තියෙන අදහස් කොහොමද කියලා. මම හිතන්නේ මේකේ පළවෙනි කරුණ ඉස්සෙල්ලා ගත්තනම් හරි. ඔව්. ඉතින් මූලික කියන එක හදදරුවා. එහෙමයි. තෙරුවන් සරණයි. බොහොම පිං කොපිලගේ මහත්මයා ඊටමත් මොහොතින් අපිට සූත්‍ර දේශනා පැහැදිලි කර දුන්නා. ඉතින් මම මුලින් සඳහන් කළා වගේම මේ සූත්‍ර දේශනාව ඊටමත්ම වටිනා ගැඹුරකට යන්න පුළුවන් සූත්‍ර දේශනාව බව ඔබතුමා දෙ පැහැදිලි කරනකොට මත අපිට ඒක තවදුරටත් තේරුණා. මේ සූත්‍ර දේශනාව තියෙනවා මේ සබ්බ ධර්මයන් හැම ධර්මයක්ම මේ මුල සිට අග දක්වාම මේ යමෙක් විසින් අපි යා යුතු මඟ, ඒ කියන්නේ ධර්මයක් මුල කුමක්ද, ඒ වගේම විමුක්තිය දක්වාම මේ තථාගතයන් වහන්සේ ලස්සනට ටික අපිට තවම පැහැදිලි විදිහට ගොනු කරලා පෙන්නුම් කරලා තියෙනවා. ඉතින් මම එහෙනම් මේ සාකච්ඡාවේදී කල්යාණ මිත්‍රන්ගෙන් ඉල්ලා සිටිනවා මේක දැන් අත්‍තරම අපිට තියෙනවා ප්‍රශ්න, ඒ කියන්නේ අවධානය යොමු කරලා කතා කරන්න ඕනේ අටක් තියෙනවා. අපි හැම සබ්බ ධර්ම කිව්වම පස්සේ අපි ඒක දන්නවා. අපි ඒක දැන්ට මේ වෙලාවේ විශ්ලේෂණය කරන අයමු අපි කවුරුත් එක්ක කතා කරලා තියෙනවා. මේ පළවෙනි එක තමයි මුල. සබ්බ ධර්මයකම මුල මොකක්ද කියන එක. ඒක තථාගතයන් වහන්සේ මුත්‍රිය දුන්න ඡන්දයයි මුල කියලා. එතකොට ඒක එහෙමද කියන එක, කොහොමද ඒක වෙන්නේ කියන එක අපි පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඊගාට කියනවා හැම ධර්මයක්ම පවතින්නේ මොකක් නිසාද කියලා. ඒකට මානසිකාර ප්‍රබව කොට තියෙනවා කියලා කිව්වා. එතකොට එහෙනම් ඒක කතා කරන්න ඕනේ. කොහොමද ඒක වෙන්නේ කියලා. ඊගාට හැම ධර්මයකම සමුදය මොකක්ද කියලා. ඊට කුයෝ. ඒකට සමුදයට ස්පර්ශයයි සමුදය කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඊගාට සමෝසරණේ කුමක්ද කියලා. එහෙම නැත්නම් පිහිට කුමක්ද කියලා හැම ධර්මයකට. හැම ධර්මයකම මේ වේදනාව තමයි මේ වැදගත් හැටියට අරගන්න ගැතියක් තියෙන්නේ කියන එක පෙන්눔 කරලා දුන්නා. එහෙනම් ඒක ගැන අපි කතා කරන්න ඕනේ. ඊගාට හැම ධර්මයකටම ප්‍රමුඛ කොට තියෙන්නේ මොකද්ද කියලා. එතකොට කිව්වා සමාධියයි ප්‍රමුඛ කොට තියෙන්නේ කියලා. අධිපතිත්වය කුමක්ද කියවන් පස්සේ සතිය අධිපත්‍යය තියෙකට තියෙනවා කියලා කිව්වා. උත්තරීතර කුමක්ද කියනවා නම් උත්තර කුමක්ද කියවන් පස්සේ ප්‍රඥාව උතුම් කර තියෙනවායි බවත්, ඊගාට සාර කුමක්ද කියවන් පස්සේ එහෙම නැත්නම් හරේ කුමක්ද කියවන් පස්සේ මේ විමුක්තිය සාර කොට ඇත්තා කිව්වා වගේ කියලා කිව්වා. එතකොට ප්‍රශ්න 8යි. ඔයාට අපි කතා කරන්න පුළුවන් අපිට පැය කමාරක් තියෙනවා කාලේ බෙදාගෙන ටිකක් ගැඹුරින් කතා කරමු. ඇත්තටම හැමතැනම යනටත් වැඩිය අපි කිසියම් ධර්ම කොටසක් අරගෙන හරි කමක් නැහැ, කිසියම් සිද්ධියක් අරගෙන හරි කමක් නැහැ. මොකද ඒකේ මුල කොහොමද කියලා අපි පොඩ්ඩක් කතා කරමු. එහෙනම් අපි මුලින්ම අවධානය යොමු කරමු කොග්ගලගේ මහත්මයා අපිට කිව්වා වගේ මේ හැම ධර්මයකම මුල කුමක්ද කියලා ප්‍රශ්නේ. උත්තරීත තථාගතයන් වහන්සේම කිව්වා හැම ධර්මෝම ඡන්දේ මුල් කොට පවතිනවා කියලා. මොකද්ද මේ කිව්වේ? ඒක ඇත්තද? එතකොට මට මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඇයි යම් කිසි කෙනෙකු ඇයි මම අකුසලයට කැමති? යම් කිසි කෙනෙක් ඇයි අකුසලයට කැමති? ඇයි කෙනෙක්ගේ හිත කුසලයට අකමැති? සාකච්ඡා පටන් ගත්ත ගමන් මම චුට්ටක් වෙනස් ආකාරයේ ප්‍රශ්නයක් අහුවා කියලා කල්යනා මිත්‍රුන්ට තේරෙයි. නමුත් අර මූලික ප්‍රශ්නේ සහ උත්තරය අපි දැන් කියලා ඉවරයිනේ. ඒ නිසා අපි දැන් සාකච්ඡාවේ ගැඹුරකට යන්න බලමු. ඔය අමුතු දැනකින් පටන් අරගෙන කුසල අකුසලකින් අපි දන්නවා අපේ හිත තුළ අපි සාමාන්‍ය ඉඳලා ජීවත් වෙන අපි ඇයි මේ අකුසලයට යොමු වෙන්නේ? අකුසලයට ඇයි කැමැත්තක් අපි තියනව නේද? එහෙම නැහැ කියලා කියන්නේ තියනව නේද? ඇයි අපි ඒ වගේ දේවල් වලට යොමු වෙන්නේ? එතකොට මොකද හේතුව? ඒක සබ්බ ධර්මය, සබ්බ ධර්මයට අයිතිදයක්. ඇයි කොහොමද ඒකට වෙන්නේ? මේ ගැන පොඩ්ඩක් කතා කරමු. මම කැමති පටන් ගන්න චිත්‍ර රාජපක්ෂ මහත්මියගෙන්. එතකොට මේ මුලින්ම ගන්න කැමති. පුළුවන් තරම් ළඟට එන්න. පුළුවන් තරම් ළඟට එන්න. පොඩි වෙනසක් වගේ කරන්න කියලා හිත වෙනසක් නෙමෙයි ඒක දැන කලබල වෙන්න එපා. මේ අන්තිම ප්‍රශ්නේ ඉස්සරහට ගත්තොත් අපිට මොකකටද මේක කරන්නේ කියන එක. මොකද එතන සුකල්ගේ මාත අපිට කිව්වා සාරා සාරා කියන වචනයට එන්නේ මේ විදිය අද තේරුම් කීපයක් තියෙනවා. සාරා කියලා කියන වැදගත් කියන එකට, හරය කියන එකට කියනවා, වටින දේ කියන එක, ඉස්ම කියන එකට කියනවා, ගැඹුරු දේ අරටුව. එන්නේ මේ වචන ටිකෙන් මේ සාරා සබ්දේ සින්සාරා සින්සාරා කියන තැන අහනකොට අන්න ඒ වචන වලින් මේ සාරා කියන වචනේ තේරුම දීලා තියෙනවා පාලි භාෂාවෙන් සිංහලෙන් කියනකොට. එතනදී අපි තේරුම් ගන්න ඕනේ නේද අපි මේ සූත්‍රයට අහුන්කන් දීලා යම් කිසි දෙයක් වටහා ගන්න යනවා නම් ඒ වටහා ගන්න යන්නේ මේ අරටුවයි හරයයි සාරයයි ගැඹුරුම තැනයි කියන ඒ මනස හදා ගන්න ඕන. මේක මට තේරුණොත් මේ තේරුණොත් මේක තමයි හරය කියන එක හිතට ආවොත් ඒක ලොකු දෙයක්. ඉතින් එතන මේ හරය කියන්නේ මොකද්ද? පතරතනසේ දේශනා කළ විමුක්තියයි, ගැලවීම, නිදහස් වීම. ඒකට හිතේ තියෙන්නේ නැහැ අපිට. මේවා මේ ඔක්කොම අහන්නේ මේ තේරුම් ගන්න යන්නේ මොකටද? යම් කිසි විදිහක නිදහස් වීමක් ඕනේ. කෙනෙකුට නිදහස් වෙන්න ඕනේ ඇයි? නිදහස් වෙනවා අපි කියනවා හිරේ නිදහස් වෙනවා කියලා. යම් කිසි තැනක කොටු වෙලා හිර වෙලා ඉන්නවා නම් අන්න එතනින් නිදහස් වෙනවා. ඒ නිදහස අපිට ලැබෙන්න ඕනේ. ඒ ලැබෙනාම නිදහස අපි දැන් ලංකාවේ කියන්නේ නිදහස් වෙන එකට උත්තර කියන්නේ ලොකු සතුටක් ඒක. ඒ නිදහස අපිට ලැබුණද කියන එක තමන් විසින්ම ඉතින් ප්‍රශ්න කරලා දැනගන්න ඕන දෙයක් කියලා විතර මතක් කරගන්න කියලා. ඒ වගේම කොබලගේ මහත්මය කියන කොටම මේක මේ අහන්නේ තුන් මූලක සබ්බේ ධම්මා තුන් සම්බනවා සබ්බේ ධම්මා. මේ ධම්ම කියන වචනේත් අපි හොඳට තේරුම දැනගෙන ඉන්න ඕනේ. ඒක ධම්ම කියලා කියනකොට අපි හුඟක් වෙලාවට කිව්වනවා පුදු ධම්ම ධර්මය කියන ඒකත් එක තේරුමක් තමයි. ඒක වරදක් නෑ. නමුත් දැන් ඒක ලොකුම ඉගෙන ගන්න අපේ මනස ගැන හිත ගැන ඒක අපි මෙතන ධම්ම කියලා කියනකොට අපි තේරුම් ගන්න ඕනේ හිතට එන ඕනෑම අරමුණක් කියන එක ධම්ම. ඕනෑම අරමුණක් කියනකොට අම්ම තාත්තා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය වෙන්න පුළුවන්, සත්‍ය සමුපාදේ වෙන්න පුළුවන්, නිවන වෙන්න පුළුවන්. මේ ඕනෑම හිතට එන ධර්මයකට මොකද්ද මුල් වෙන්නේ කියලා අහනවා. ඒකද අපි මේ මුල පටන් ගන්න බෑනේ අපි නිවනේ. එනම් අපි පටන් ගන්න ඕන තැනක් තියෙනවා. මේ දැන් මේ මොහොත සිද්ධ වෙන දේවල් වලින් අපි තේරුම් ගන්න මොකක්ද ඒකට හේතුව කියලා. දැන් ළමත මාත්‍ය අපේ ප්‍රශ්න දෙකක් තියෙනවා. ඇයි? ඇයි මේ මිනිස්සු සුසල් අපිට ඇසෙන සංවරසලට අපි ප්‍රමේත බාර ඇයි? සතර දෙනාගේ දේශනා අපිට කියලා කියන්නේ තින් මූලක. මේකට මුල් වෙන්නේ ඡන්දය, කැමැත්ත. එහෙමනම් අපි අකුසලයට කැමතිද? සමහරකට අපි හිතයි නෑ අකුසලයට කැමති නෑ. අපි කුසලයටයි කැමති. නමුත් කරන්න යන්නේ අකුසල. ඒ මොකද හේතුව? ඇත්තටම කියනවා නම් කුසලය අකුසලය දන්නේ නැති නිසා. නැත්තම් මෝඩකම නිසා ඒක වෙන්නේ. ඉතින් අපි එහෙමනම් යම් කිසි දෙයකට හිතනවා නම් අපි අකුසලයටමයි කැමති. ඒක තමයි අපේ මහගෙදර වෙලා තියෙන්නේ එහෙමනම් ඒක ඡන්දේ නිසා කියන්නේ කරන්නේ කැමති නිසායි කියන්නේ. නමුත් ඒ අකුසල කුසල දන්නේ නැතිකම නිසායි ඒකේ මොකදාද කියන විපාක කියලා දන්නේ නැති නිසායි ඒක වෙන්නේ. එහෙනම් අපි මෙතනදී ඉතාම සුදුසුෙන් තේරුම් ගත්තොත් යම් කිසි දෙයක් කරන්න පෙළඹෙන්නේ කැමැත්ත නිසා යමක් හිතට එන්නේ හිතන්න හිතෙන්නේ කැමැත්ත නිසා. තියෙන අදහස සබ්බේ ධම්මා ඕනෑම විකතෙන් අරමුණ එක හේතුව මේ ඡන්දේ කැමැත්ත. දැන් අපි නිකමට හිතල බලන නිකන් සාමාන්‍ය දේවල් කීපයක් කොහොමද මේක වෙන්නේ කියන එක අපි ඉස්සරහට කතා කරනවා. නමුත් අම්මා හිතට එනවා, දරුවෝ කියලා හිතට එනවා. ඇයි අම්මගේ හිතන්නේ ඕමනාවක් තියෙන කැමැත්තක් තියෙනවා, දරුවෝ ගැන හිතන්න කැමැත්තක් තියෙනවා. ඒ නිසා අපි ඉතාම සරල විදිහට එතනින් තේරුම් ගත්තොත් මේ සූත්‍රයේ ඉතාම ගැඹුරු වුණාට තමන් තුළින් දැක්කොත් ඇති වෙන සතුට ඒක අප්‍රමාණයි කියලා හිතනවා. ඒ නිසාම අපි හිතමු යම් කිසි දෙයක් අපි හිතට ආවන ඒ ගැන දිගින් දිගටම හිතනවන ඒකට මුල් වෙන්නේ කැමැත්ත කියන එක. තෙරුවන් සරණයි චිත්‍ර මාත්මිය, මම හිතන්නේ හොඳ ආරම්භයක් ලබා දුන්නායි ප්‍රශ්නෙට. මට මේක හාරගෙන යන්න ඕනේ නිසා අපි ටිකක් වැඩිපුර එතන මට ඉන්න ආපු ප්‍රශ්නෙ එතනම අපි හිමු තව ටික වෙලාවක්. මම කැමති ප්‍රීති මහත්මයාටගෙන් යොමෙන්න. ප්‍රීති මහත්මයා අපි ගැනම හිතමු. හොඳේ අපි ඉතින් එදා ජීවිත ගත කරන අපි කවුරුත් බුද්ධාගමේ දැන් අනි බුද්ධ ආගමට යොමු වෙච්ච අයට වඩා අපි යොමු වෙලා තිනවා. අපි මේ තත්ත්වගත ධර්මය අහනවා, ධර්ම සාකච්ඡා කරනවා. මේ අපි කතා කරන්නේ විනය ගැන නෙමෙයි, පොදුවේ ධර්මතාවය ගැනකුත් නෙමෙයි කතා කරන්නේ. දැන් අපි ගැන මම කතා කරන්නේ මම ගැන. ප්‍රීති මහත්මයා ගැන දැන් මම කතා කරනකොට මේ ප්‍රීති මහත්මයා කතා කරන්නේ එතුමා ගැන. හොඳේ ඒ විදිහටයි අපි මේ කතා කරන්නේ. මේ ඉතින්දා මගේ ජීවිත පැවැත්ම තුළ මම මේ කුසලයට කැමතියි කියලා කියන්නත් කැමතියි. මොකද කුසල කියන්නේ හොඳ දෙයක් කියලා දන්නවා. ඒ වුණාට මම මේ මෙන්න මේ දේවල් කරනවානේ. මම මේ කැමතිනේ ක්‍රිකට් මැච් එකක ප්‍රතිඵල දැනගන්න. එහෙම නැත්නම් මම කැමතිනේ මේ සින්දුවක් අහගෙන යන්න. එහෙම නැත්නම් මම කැමතිනේ මේ හොඳට රසට පළතුරු ටිකක් අරගෙන ඉගෙනලා කන්න. එහෙම නැත්නම් මම කැමතිනේ මම මේ කරන වැඩේ මට ලාභයක් වෙනවා නම්. මේ ඔය වගේ දේවල් තියෙනවා. ඕවා කුසල්ද? ඒවා කුසල් නෙවෙයිනේ. ඒවා අකුසල් නේ. එතකොට ඇයි අකුසලයට ඇයි එහෙනම් මම මගේ ජවසේ වැඩි කාලයක් මම ගත කරන්නේ භාවනා කරලාද? එහෙම නෑනේ. එතකොට ඇයි කුසලයට ඇයි අපි ඔච්චර කැමති? මම කැමති ප්‍රීති මහත්මයාගෙන් ඒ ගැන යමක් කියවෙන්නවා. මම දෙවසත්නායි දලොත් මහත්මයා, කොපර්ගේ මහත්මයා අද සෑමට ඉතාම වැදගත් සාකච්ඡාවක්. මට හිතෙන්නේ දලුවත් මාත්ම මේ අපි කැමති මේ වේදනාවට කියන එක, ඒ කියන්නේ සුඛ වේදනාව, ඒ කියන්නේ අපි විතරම වින්දන එකට තමයි කැමැත්තක් තියෙන්නේ. ඒ කියන්නේ ඔබතුමා කිව්වා වගේ මේ ක්‍රිකට් බලන්න, ඒ වගේම අපි වේදනාවක්, ඒ කියන්නේ අපි සුඛ වේදනාවට කැමති නේද? එතකොට අපි ඒක දැන් අපි දැන් නැත්නම් අවිද්‍යාව නිසා ඒකේ, ඒ කියන්නේ ඒක ඇති වෙන ප්‍රතිඵලය ගොඩක් අය දන්නේ නැහැ. ඒ නිසා ඉතින් අපි සුඛ වේදනාවට, ඒ කියන්නේ ඒ විඳීමට ඡන්දයක් තියෙනවා. ඉතින් අපි හැම දෙයක්ම කරන්නේ විඳන, ඒ කියන්නේ කෑම බැලීම, ඒ කියන්නේ සියලුම දේවල් විඳනයක් සඳහා තමයි මුල් වෙන්නේ. ඒකට තියෙන කැමැත්ත තමයි අපි ඉදිරියට අරන් යන්නේ විඳීමට. ඒ කියන්නේ අපි හොඳ රස්සාවක් කරන්නේ, හොඳ ගෑස් ගන්න, හොඳ කෑමක් ගන්න, හොඳ කාර් එකක් ගන්න. ඉතින් ඒ ඔක්කොගෙම ලැබෙන වින්දනයට නේද? ඒ වින්දනයට ඇති ආසාව සහ කැමැත්ත. ඒ කියන්නේ වින්දනයට ඇති කැමැත්ත අඩු වෙනකොට ඉතින් අපි ඒ කියන්නේ ඒවා කෙරෙහි ඒ කියන්නේ පැන්වීමක් ඒ පස්සේ යෑම අඩු වෙනවා නේද? ඒ කියන්නේ මේ කියන්නේ අපි අල්පේච්ඡතාවයෙන් වැඩ කරන්න කැමති වුණොත් ඉතින් අර දේවල් වින්දනයට අපේ කැමැත්ත අඩු වෙනවා. ඒක තමයි මට හිතෙන්නේ මේ මූලික හේතුව. ඒ කියන්නේ සැප වින්දනයට ඇති කැමැත්ත. මෙහෙම තමයි දගොත් මාත්‍ය මට නම් හිතෙන්නේ. තිරුවන් සරණයි බොහොම හොඳයි. බොහොම පිං ඒ මුල කියන දෙයට ඔබතුමා තථාගත වහන්සේගේ පැහැදිලි කිරීමට එකඟවම ඡන්දේ බව කිව්වා. කැමැත්ත හින්දා තමයි අපි ඒ අපි අකුසලයේ වශයෙන් හඳුන්නුවත් ඔය කුසල් අකුසල කියන වචන දෙක පැත්තක තියලා හරි අපි මේ අද කරමින් ඉන්නා දේවල් අපි කරන්නේ අපි ඒව කරන්න කැමති නිසා. අපි කුසල් අකුසල් කියන වචන අයින් කරමු. මොකද ඒතර පොඩ්ඩක් කට්ටිය අකමැති. මොකද මේ කුසලයක් ගැන කතා කරන්නේ බණාන්න ඇවිල්ලා ටික කුසල් කරන්නේවත් කැමති කියලා. ඒ නිසා එහෙම නැතුව කුසල් අකුසල පැත්තක තියලා අපි කරන දේවල් ගැන කතා කරමු. අපි මේ කරන දේවල් කරන්නේ අපි කරන්න කැමති නිසා. ඇයි ඒ කැමැති කියන එකට තථාගත වහන්සේ ඒක මූල තමයි. එහෙනම් ඒව කරන්නේ ඒක කැමැත්ත ඡන්දේ කියන දේ. නමුත් ඡන්දේ කුමකටද කියන දේ ඔබතුමා තවත් පැහැදිලි කරලා ඒ තථාගත වහන්සේගේ පැහැදිලි කිරීම තව පසු ඒක එනවා. නමුත් ඔබතුමා ඒක පැහැදිලි කරලා අපි එහෙනම් ඇයි ඒකට කැමැති? ඒ තියෙන බඩුවට කැමැත්ත හින්දා නෙමෙයි ඒකට තියෙන වේදනාවක් අපි ඒක ගැන. ඒක බොහොම හොඳයි. අපි ඒකෙන් කතා කරමු තව. මම ඇහුවත් එහෙම මේ අපි කැම් කිසි කෙනෙක්ගෙන් ඇහුවත් එහෙම භාවනා වැඩසටහනක් තියෙනවා එන්න පුළුවන්ද? භාවනා කරනවා එන්න පුළුවන්ද? මේ කුමේ වැඩසටහන මේකට එන්න කිව්වොත් මේ ධර්ම සාකච්ඡාවට නෑ කොහෙද වෙලා තියෙන්නේ වැඩ එල්ලා අපු ගම මොන කොහෙද මේ වැඩ එල්ලා ඇවිල්ලා මේ ළමෙන් ගොඩ ටික අර මේවා තියෙනවා උයන් පියන් තියෙනවා මේවා වැඩ එන්න වෙලාවක් නෑ භාවනා කරන්න කිව්වත් මේ වැඩසටහනකට එන්න කිව්වත් මොන මේ පිස්සුද වෙලා නෑ මේ ඕට කියලා කියනවනේ. එහෙමනේ හුඟක් අය කියන්නේ නේද? ඇත්තට මේ භාවනා වැඩසටහනකට එන්නේ නැත්තේ ඒකට වෙලාව නැති හින්දාද නැති වෙනත් හේතුවක් නිසාද කියලා මම අහුවත් එම් බොහොම කෙටි පිළිතුරක් මට කවුරු හරි දෙන්න. මම සමාවෙන්න අද මේ විදිහට සාකච්ඡා කරගෙන ඉන්නවා. මොකද මේකේ තරම් වැදගත්. මේ මම අහන්නම් අපේ වසන්ත මහත්මයා ඔබතුමාට මම පසු යොමු වෙනවා දීර්ඝ වශයෙන් තොරතුරක් ගන්න වෙනත් ප්‍රශ්නයකින්. මේකට මට කෙටි පිළිතුරක් දෙන්න. මේ එහෙම අහුවත් ඔබතුමා කියන්නේ ඇත්තම භාවනාවට අකමැති භාවනාවට එන්නේ නැත්තේ ඇයි භාවනාවට සරමකට? හොඳයි කමන්නේ බොහොම හොඳයි. ඔබතුමාගේ ප්‍රතිතුරු ගැලපෙනවා. නමුත් අපි මෙහෙම කිව්වොත් එහෙම කෙනෙක් ඒ භාවනාවකට එහෙම නැත්නම් බණ අහන්න එන්න කිව්වන් පස්සේ එන්නේ නැත්තේ වෙලාවක් නැති බව කිව්වට ඇත්තටම පිළිතුර කැමැත්ත නැතිකමයි. කිව්වොත් ඒක හරිද? ඇත්තටම පිළිතුර ඒකට කැමැත්තක් නැහැ. ඉච්චර කැමැත් මොකද යම් කිසි කෙනෙක් දෙයක් කරන්නේ කැමති දේ කරනවානේ. කැමති දේ නොකර ඉන්න කිසි හේතුවක් නැහැ. ඔබ කියන්නේ කැමති දෙයක් නොකර ඉන්නේ මේ කැමති දෙයක් නොකර තව දෙයකට යන්නේ ඒ දෙයට වඩාත් කැමති නිසා. ඔය කැමැත්ත කියන දේ එතකොට අර උඩින් දැක්කම දැන් උදාහරණයක් හැටියට හිතමුකෝ. දැන් මම භාවනා වැඩසටහනක් තියෙනවා. මට ඒකට යන්න තියෙනවා. මම යන්න කැමතියි භාවනාවට. හැබැයි මම යන්නේ නැහැ. මොකද මේ මගේ දුවගේ විභාගේ ලැබ හෙට ඈ ඉතින් මම ගෙදර ඉඳන් පොඩ්ඩක් උදව් කරන්න ඕනේ ගණන් හදලා දෙන්න. හරිම සාමාන්‍යයි මේ මං ඉනවන එක. ඕන කෙනෙක් කියයි හරි හොඳයි ඔයා හොඳ තාත්ත කෙනෙක් එහෙම කරු එක හරි කියලා. හැබැයි එතකොට මෙතන මොකද උනේ? මගේ භාවනාවට යන්න කැමැත්තක් තිබුණට තව ඒ අවස්ථාවේදී කළ යුතු දෙයක් ආවා. අරිට වෙඩි මං කැමති. අරිට වෙඩි මං කැමති මේ දේ කරන්න. මේ මොකද මේ මගේ ඡන්දය තියෙනවා. මගේ දරුවා මේ හොඳට විභාග පාස් වෙන්න ඕනේ. ඒක අරකට වැඩි භාවනාවක් නම් කොයි විදිහේ කරගන්න බැරිද? විභාගේ නම් හෙට විතරයි තියෙන්නේ. ඒක හිතෙනවනේ. හැබැයි භාවනාව නම් කොයි විදිහේ කරන්න පුළුවන් බැරිද? විභාගේ නම් හෙට විතරයි තියෙන්නේ කිව්වකොට අපි බුදුහාමුදුරුවෝ කියපු ගොඩාක් දේවල් අමතක වෙලා අපිට. උස්ම ටික ගන්න ගත්ත උස්ම පහළට ඉස්සෙල්ලා මැරෙන්න පුළුවන් කියන එක මේක මිෂන සම්පත්තියක් තමයි මේ ජීවිතයක් ලැබුණා කියන එක මිනිස් ජීවිතයක්. ඒ ඔක්කොම අමතක වෙලා තමයි අපි හිතන්නේ භාවනාව නම් කොයි විදිහේ කරගන්න බැරිද? ළමයාගේ විභාගේ හෙට තියෙන එක නේ වැදගත්. එහෙම නොකරන්න කියනවා හෝ එහෙම කරන එක වැරදි කියන එක නෙමෙයි. නමුත් අතකට ධර්මයේ කියවෙන්නේ අපි හදිට නොවෙන්නම අකුසලයට තියෙන කැමැත්ත නිසා. එහෙනම් මේ අපි හැම සබ්බ සංකාරයේටම මුල ඡන්දය කියන එකට ගැන තමයි මම මේ අකුසලයේ පැත්තෙන් වැඩිපුර කතා කරන්නේ. මේ කොග්ගලගේ මහත්මයා, එතකොට මේ එක ටිකක් අල්ලගන්න අපිට අකමැති දේ, ඒක තමයි කතා කරන්න අකමැති. නමුත් මම හිතනවා තේරුම් ගන්න එක වඩා වටිනා මේ පැත්තෙන් කියලා. ඔබතුමා ටිකක් නිහඬ කරව හිටු නිසා ඔබතුමා ගාවට යමු වෙනවා. ඒ අපි ඒ කොටස ගැනම චුට්ටක් ඔබතුමාගේ අදහස් දැනගන්න කැමති කොග්ගලගේ මහත්මයා. හොඳයි, පෙරවන් සරණයි. බලවත් මහත්මයා මේ හොඳ පැත්තකට යොමු කළේ, මොකද මේක ධර්මයේ දන්නේ අය හිටියනම් ලොකු විවාද පාද විවාද ඇති වෙන තැන. මොකද මේකේ මේ සූත්‍රයේ අටකතා ටික බැලුවා නම් එතන මේ ඡන්දේ කියන එක අරගෙන තියෙන්නේ කුසල ඡන්දේ කියලා. කුසල කරන්න තියෙන කැමැත්ත කියන පැත්තෙන් විතරයි අටකතාවල මේක පැහැදිලි කරන්නේ. හම්බෙලාට අපි මේ අටකතා මෙතන බලපු නැතිනම් මම හිතන්නේ සාධාරණව කතා කරගෙන යනවා. ඉතින් මේ ඒකේ මගේ අදහසත් ඒක ඒ විදිහට එක පැත්තකට යොමු කරන්නේ. ඡන්දේ කියන එක කුසල කුසල දෙකටම ඇති වෙන දෙයක්. මම හිතන්නේ දැන් ඒ විදිහට පිළිගෙන තමයි මේ දැනට අදහස් කරපු හැමෝම කතා කළේ. ගෞරව විරුද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ඒක හොඳයි කියලා මම හිතනවා. ඉතින් මේ ඡන්දේ කියන එක කැනැත්ත කියන එක දැන් අපි සාමාන්‍ය මට්ටමේ ගත්තොත් ඔබතුමා අර මුලින්ම මතු කරපු ප්‍රශ්නය අපිට මේ අකුසල වලට තමයි මේ කියන්නේ පව් කරන්න තමයි කැනැත්ත ප්‍රබලව තියෙන්නේ. තින් කරන්න නම් සල් කරන්න නම් බොහොම උත්සාහයක් කරලා තමයි මේ එතෙන්ට ඉන්න වෙන්නේ. අර ඔබතුමා අන්තිමට අහපු ප්‍රශ්නේ දැන් කෙනෙකුට මේ ධර්ම සාකච්ඡාවට එන්න කිව්වොත් නොයෙකුත් එක්ස්කියුසස් අරවා තියෙනවා, මේවා තියෙනවා කියලා මේවා ඉන්නවා. ඒක එතන ඒ ප්‍රශ්නෙට මම උත්තරේ දකින්නේ අපි සාමාන්‍ය ජීවිතෙන් ගත්තොත් අපිට තියෙන්නේ මේ ප්‍රයොරිටිස් කියලා අපි අදාගෙන තියෙන මේක තමයි කරන්න ඕන ඉස්සෙල්ලා. මේ වෙලාවේ වැදගත් මේ වැඩි තියෙන ජීවිතයක් තියෙනවා. ඒකට ඒකට තමයි අපේ ඡන්දය ප්‍රධානම වෙන්නේ. ඒක කියන්නේ කෙනෙක් ධර්මාවබෝධය කොච්චර තියනවද නැද්ද කියන එක. ඒ වගේම ධර්මයේ හැසිරෙන්න දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවානේ මුළු ධර්මයේම රදාපවතින්නේ අප්‍රමාදේ මත කියලා. එතකොට අන්න ඒ පැත්තට අප්‍රමාදයක් කියලා දන්නනම් කෙනෙකුට ධර්මය ගැන පුදුමාකාර අවබෝධයක් එන්නවා. එහෙම නැත්නම් අපි අපේ ඡන්දේ මූලිකව දාන්නේ ලෝකෙට අයිති දේවල් වලට. ලෞකික දේවල් කියලා අපි රැස් කරගත්තු දේවල් ධර්මවල වෙන්න පුළුවන්, දේවල් දරවල වෙන්න පුළුවන්, මේ එකතු කරන දේවල් වෙන්න පුළුවන්. ඒ ලෝකෙට අයිති පැත්තෙන් ඒ පැත්ත රැස් කරන්නමයි අපි දහමක් අහලා තේරුම් නොගත්ත, දහමක් අහලා තේරුම් ගත්තා වුණත් සිහිය නොපිහිටන කෙනා නැත්තම් පුරුදු පුහුණු නොකරන කෙනා ඇදිලා යන්නේ ලෝකෙට අයිති පැත්තේ ආස්වාදයක් තියෙන පැත්තට. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ හැම දෙයකම ආස්වාදයක් තියෙනවා. ඒකට ආස්වාදෙ විතරක් තේන එක තමයි පුතර්ජන මනසේ ස්වභාවය. ඒකේ ආදීනවය ගැන බලන්න නම් ඊට වඩා මම කිව්වේ දහමක් අහලා නුවණක් තියෙන්න ඕන යම් කිසි මට්ටමකට හරි. ඒකට ඒක ගැඹුරට ආදීනවය දකින්න නම් ලොකු ප්‍රඥාපත්තකුත් එන්න ඕන. එකට දහම දැනගැනීම ගොඩාක් අවශ්‍ය වෙනවා. ඒකෙත් දැන් ලෞකික මට්ටමේ තියෙනවා, ලෝකෝත්තර මට්ටමේ තියෙනවා. එතකොට අපි අකුසල පැත්තේ තියෙන ඡන්දය කුසල පැත්තට ඡන්දයකට හරව ගන්න එක ඒක මම දකිනවා ලෝකෙට අයිති මට්ටම. ඒ කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය, තව විදිහට කිව්වොත් කම්මස්සගතා සම්මාදිට්ඨිය. අපි පව් කරන්න කැමති නෑ, පින් කරන්න පැත්තට අපේ ඡන්දය ටික ටික හරවනවා. එතකොට ඒක අපි දන්නවා බෞද්ධය ගොඩක් අය ඒ පැත්තට ඒ කැමැත්තක් එනවා. ඒක හුඟක් වෙලාවට ලොකු අවබෝධයකට වඩා මම දකින්නේ ටිකක් එක්තරා විදිහක බයකුත් එක්ක. මොකද ලොකුම බය සතර අපාගත වෙන්න තියෙනවා බයක්. සුගතිගාමී වෙන්න දිව්‍ය ලෝක යන්න ඉහළ යන්න කැමැත්තක් තියෙනවා. එතකොට ඒ කැමැති අකමැති ගතිය ඒක අර නිත්‍ය දෘෂ්ටියත් එක්ක බලනකොට බොහොම වටින දෙයක්. පව් කරන්න එපා, පින් කරන්න කියන පැත්තට ඡන්දය හැරෙනවා. කුසලේ ඡන්දය කුසලේ පැත්තට හැරෙනවා. ඊළඟට තව ටිකක් දහම අවබෝධ කරන කෙනා දකිනවා එහෙම ගියොත් මේ සංසාරේ යන්නේ පිස්සෙක් තලේනේ, අපි එහාට මෙහාට යන්නේ. බුදු කෙනෙක් වහලෙ මේක කියා දෙන්නද නැත්නම් මේ තිස්සෙක් තලින්ම ගැලවෙන මාර්ගයක් වඩන්නද? එහෙම දකින්න කෙනා අතෙන්ට වඩා අප්‍රමාද වෙනවා. ඊළඟට අර මාර්ගයට වැටෙන ලෝකෙන් ගැලවෙන පැත්තට උත්සාහයක් ගන්න. ඒ නිසා තමයි මම කියන්නේ මේක දහම අහලා තේරුම් ගන්න මත්තමානුව මේ ඡන්දේ කියන එක ඒ අවස්ථාවේදී වෙනස් වෙනවා. ඉතින් ඡන්දේ මුලින්ම අපි ගන්නා අර ඡන්ද රාග තියෙන පැත්තෙන් ඡන්දයක් තියෙනවා. ඒක ඡන්දජං අධං කියලා අධතිය පැත්තට යන ගොඩක් කියන පැත්තට යන ඡන්දය. ඒක අපි තව ටිකක් වැඩි දියුණු කරලා තමයි සංහාව කියලා කියන්නේ. එතකොට සංහාව කියනකොට ඉතින් සමහර කන්න තින ඊට වඩා ඡන්දය හොඳයිනේ. ඡන්දය දාන්න එහෙම කියනකොට සංහාව දානකොට ටිකක් ඒක කැමති. එතකොට ඒ ඡන්දය පැත්තෙන් එතෙන්දි මම තව කොටසක් මතක් කරන්නම්. අපි අර අපේ චිත්‍ර මහත්මිය මේ විමුක්තිය ගැන කියද්දී මේ අපි නිදහස් වෙන්නයි මේව කරන්නේ කියනකොට ඒකට සම්බන්ධ සූත්‍ර දෙකක් අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා. චූල වේදල්ල සූත්‍රෙත් කියන වචන එනවා වේදනාව පැත්තෙන් ගිහිල්ලා. ඊළඟට උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රෙත් විමුක්තිය කියන වචනේ එනවා. ඒකට ඒ විමුක්තිය ගැන අදහසක් ගන්න ඒ දෙකම වටිනවා. ඒ වගේම ඒ බ්‍රාහ්මණයමද මන් දන්නේ මේ උන්නාබ බ්‍රාහ්මණය කියලාමයි කියන්නේ. එක වෙලාවක ඇවිල්ලා අහනවා මේ ආනන්ද හාමුදුරුවන්ගෙන් මේ කුමක් නිසාද මේ බඹසර වාසය කරන්නේ, එහෙම නැත්නම් මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනේ හැසිරෙන්නේ කියලා මේ උන්නාබ බ්‍රාහ්මණය අහනවා. එතකොට ආනන්ද හාමුදුරුව දෙන උත්තරේ තමයි මේ අපි මේ භාග්‍යවතුන් වහන්සේට බඹසර හැසිරෙන්නේ ඡන්දය ප්‍රහාණය කිරීම සඳහායි කියලා. හැබැයි ඡන්දය එන තැන හිතට බලන්න මේ එක යම්කිසි අවබෝධයක් ගන්න ඡන්දය වෙනස් වෙන හැටි. ඊළඟට මේ බ්‍රාහ්මණය අහනවා ඒකට මාර්ගයක් තියෙනවද, මොකක් හරි ප්‍රතිපදාවක් තියෙනවද කියලා. හිතට ආනන්ද හැඳුරෝ ඔව් කියලා කියනවා. අර සතර ඍතිපාද ගැන ඡන්ද විරිය චිත්ත ඊමංසා කියන මෙතන දැන් ඡන්දය. එතකොට මේ ඡන්ද විරේ චිත්ත විමංසා කියන මේ ඍතිපාද හතර තමයි මේ සඳහා තියෙන ප්‍රතිපදාව කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා උන්නාබ බ්‍රාහ්මණයට. එතකොට බ්‍රාහ්මණය කියනවා එහෙනම් මේක නැති වෙන්නේ නැහැ නේ, තිබෙනවා නේ, ඡන්දේ ඉතිරි වෙනවා නේ කියලා. එතකොට ආනන්ද අවුරු දෙන්නා ඡන්දේ නේ ඡන්දං පජහිස්සති මේ සංසාරං ඉච්ඡති. කියන්නේ ඡන්දයෙන්ම ඡන්දේ නැති කරනවා කියලා කියන එක. ඒ කියන්නේ බ්‍රාහ්මණය ප්‍රකාශ කරනවා ඡන්දයෙන්ම ඡන්දේ නැති කරනවා කියන එක කරන්න බැරිද මේ කියලා. එතකොට මේ ආනන්ද අවුරු ඒකට සමාවත් දක්වනවා. බ්‍රාහ්මණය ඔබ දැන් මේ ආරාමයට එනකොට මේ ආරාමයට එන්න ඡන්දයක් තිබුණා. දැන් මෙතෙන්ට ආවට පස්සේ මොකද වෙන්නේ? ඡන්දය සංසිඳුණා නේද? අන්න ඒ වගේ මේ ඡන්දය නැති කිරීම කියන එක ඒ ඡන්දයෙන්ම කරන්න පුළුවන් විදිහට තියෙනවා. ඒක මූලිකව වෙන්නේ නම් දැකින්නේ අර පවට තියෙන කුසලයට තියෙන ඡන්දය ඉස්සෙල්ලා තියෙනවා. කුසලයට ඡන්දයක් කරගන්නාම ඒක ඊළඟට මේ පිස්සෙක් කලින් ඉතර වෙන විදිහේ ගැඹුරකට ලෝකෝත්තර දර්ශනය තුළ ඡන්දයක් ඇති කරගන්න වෙනවා. ඒක මම තව පොඩ්ඩක් එහාට මේකව මතක් කරන්න. ඒ ලෝකෝත්තර පැත්ත කියනකොට මම අර අන්තිමට කතා කරපු අපේ යමක සූත්‍රයේදී අර දෙනවනේ සරිත්ථාමිදුරු වදකයාගේ උපමාවක්. බලවත් කෙනෙක් වන අසන්න ඕනනම් එයා මොකක්ද කරන්නේ? ඉස්සෙල්ලා ගිහින් එයාලට යාළු වෙලා උපස්ථාන කරන්න ගහලා ඊළඟට ඉන්ටර්නල් සෙල් එක ඇවිලා ඊළඟට විශ්වාසය දිනාගෙන එයාව එයාත් දන්නේ නැති විතරවක මරලා දානවා. එතකොට ඒක උපමා ඊළඟට අහන්නේ මෙයා මේ වදකයා ළඟට එනකොට වදකයා බව දන්නවද? ඊළඟට එයා එක්ක හැසිරෙනකොට වදකයා බව දන්නවද? මරණකොට වදකයා බව දන්නවද? දන්නේ නැහැ කියනවා. කවුද මේ අස්කෘතවත් පුතත්ජනයා? ආර්ය දර්ශනය නැති කෙනා සුතවත් ආර්ය ශ්‍රාවකයා වදකයා එනකොටම වදකයා කියලා දන්නවා. වදකයා එක්ක හැසිරෙනකොට වදකයා කියලා දන්නවා. වදකයා මර තමන්ගේ මරල දානකොට වදකයා කියලා දන්නවා. ඒක කවුද මේ වදකයන්ට උපමා කරන්නේ? රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥාන. දැන්මකන ලකෝ ගැඹුරක් දකින්න ඕන. එතන තමයි මම දකින්නේ ලෝකෝත්තර දර්ශනය විදිහට. ඒක මුලට රූපය එනකොටම වෙන්නේ වදකයා කියලා දකින්න දක්ෂතාවය ආවොත් එතකොට මේ ඡන්දයට මොකද වෙන්නේ? දැන් ඉස්සෙල්ලා අපි නරක රූපෙන් හොඳ රූපේ හොයන්න ඡන්දය ආවා. දැන් වෙනවා ඊතන මෙහාටදී මේ රූපයෙන් නිදෙන්නම ඕන කියලා ලෝකෙන් එතර වෙන්න ඕන ඡන්දය. ඒ විදිහටම වේදනාවට, සංඥාවට, සංකාරයට, විඥානයට කියන ඒ පංච උපාදානස්කන්ධෙටම ඒ ඡන්දයේ වෙනස් වීම තියෙනවා. දහම දෙකීමේ මට්ටම මත. එතන තමයි මම කියන්නේ ලෝකෙට අයිති සම්මා දිට්ඨියයි ලෝකෝත්තර සම්මා දිට්ඨියයි අතර වෙනස කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ගොබ්ලිමාන්න. එමුනම් අපිට හොඳින්ම පේනවා මේ ලෝකේ පැත්ත තිබ්බත් අනි ලෝකෝත්තර පැත්ත තිබුණත් ඒ අපිට මේ ඡන්දේ හිඳ තමයි සියලුම ධර්මයන් වලට මුල කියන එක ඡන්දයකින් දී තථාගතයන් වහන්සේ පැහැදිලි කරපු කාරණා අපිට පැහැදිලි වෙනවා යම් කිසි මට්ටමකට. අපි තව ගොඩක් තියෙන නිසා අපි ඉදිරියට යමු යමු. අපිට පැයක් ගියා පළවෙනි එක ඉවර කරගන්න. නමුත් අපි බලමු කොහොමද යන්නේ කියලා. ඊගවට අපිට තථාගතයන් වහන්සේ පැහැදිලි කළ දුන්නේ කියලා දුන්නේ හැම ධර්මයක්ම පවතින්නේ කුමක් නිසාද කියනකොට කිව්වේ හැම ධර්මයක්ම මානසිකාරයේ ප්‍රබව කොට තියෙනවා කියලා. ඉතින් හැම ධර්මයක්ම කිව්වම අපි මතක තියාගමු හැම ධර්මයක්ම. අපි හුඟක් කතා කරලා තියෙනවා ධර්ම සාකච්ඡා ගොඩාක් කරන අයින්ද කුසල ගැන. ඒ නිසා මම කතා කරන්නේ අකුසල ගැන. ඒ නිසා අකුසල ගැන කතා කරනකොට මම මෙහෙම ප්‍රශ්නයකින් පද්මා මහත්මියට යොමු වෙනවා. පද්මා මහත්මිය මට උදාහරණයක් ඇතුව පැහැදිලි කරලා දෙන්න. මේ මානසිකාරය නිසාමයි අපි යම් කිසි කෙනෙකු යම් කිසි සත්වයෙකු මේ අකුසලයක් කරන්න කියලා. මේ අකුසලයක් අරගෙන මානසිකාරය නිසාමයි අකුසලයේ කරන්න කියන දේ මට පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න ගෞරවයෙන් පද්මා මහත්මිය. පද්මා සහෝදරි කියන්නේ මම මේක දකිනවා මෙහෙම මේ පළවෙනි ස්තර ලෝකයේ ඇසුරෙන ලෝකයේ ගැන පහේ ඉඳලා අට වෙනකම් ලෝකෝත්තර පැත්තට යන බවත් ලෝකයේ හඳුනා ගැනීමෙන් ලෝකය නැති කරගන්න මාර්ගයේ යන බවයි මට පේන්නේ. එතකොට මේ මනසිකාරය මම හිතන්නේ මම ටිකක් පටලවිලා මෙතන ඉන්නේ. ඒක නිසා මම මනසිකාරය ගැන කියන්න තව කෙනෙකුට යොමු වෙන්න කැමති. නමුත් අර මේ ඡන්ද මූලික ඒ අහපු ප්‍රශ්නේ නෙමෙයි. දැන් අර රස කිදීම ගැන කතා කරේ, වේදනාව ගැන කතා කරා. පළමුවෙන් කතා කරනකොට අපි ගෙවල් හදනවා, වාහන ගන්නවා, ඒ වගේ කියනකොට ඡන්දය ගැන කතා කරනකොට මම හිතන්නේ මේ ටික අර අපි නිමිත්තක් ගත්තොත් ඒ නිමිත්තට රූපේ අභිනන්දති අභිවද්දති අජ්ජෝ සාහිත්‍යති කියනවා. අපි ඒකේ දැස ගන්නවානේ, දැස ගත්තම ඒක ඒක අපිට අපිට ස්ථිර වෙලා තියෙනවා. ඒක එහෙමයි කියලා. එතකොට යන් රූපේ අභිනන්දති, යන් රූපේ නන්දි, තදා ඒකට අපි උපාදානය කරගන්නවා. එතකොට මම හිතනවා මනසිකාරය නිසා තමයි මනසේ ආර්ය මනස තමයි අපිට මේක හදලා දෙන්නේ. මේක මේ විදිහට මේ ඒ කියන්නේ මනසෙන් තමයි විඥාණයෙන් මේවා බාහිරව තියෙනවා. සම්පූර්ණයෙන්ම ඇති වෙන්නේ ඇතුලේ, එළිය තියෙන එළිය නෙමෙයි යමක් තියෙන්නේ. එතකොට මනසිකාරයෙන් තමයි මේක අපිව වැරදි මාර්ගයට එහෙම නැත්නම් මෙහෙම දේවල් තියෙනවා කියලා අපිට පෙන්වුම් කරලා දෙන්නේ. නමුත් මට මෙතන තියෙන පැහැදිලි කිරීමේ අපහසුතාවයක් තියෙනවා. මොකද මේක ගැන මමත් අහන්න හිතුවේ සම්භව කියන පිට. ඒක නිසා මම මේක තවත් පටලවන්නේ නැතුව ගන්න කෙනෙකුට යොමු කරන්න කැමතියි. හොඳයි. කමන්නේ තිරුවන් සරණයි පද්ම මාදමිය. හොඳයි. බොහොම පිං. ඔව්. ඔවර්ම අතර මේ අපි මේ පොඩ්ඩක් ටින් මුල් සූත්‍රීසාරය යන්නත් ඕන වගේ නිසා මේ අට පොඩ්ඩක් ස්පර්ශ කරගෙන හරි යමු. අපි මගේ ප්‍රශ්නේ නැවත මම ගන්නම්. මම කැමති තව එක්කෙනෙක්ගෙන් පොඩ්ඩක් අහලා බලන්න. තව වෙනත් කෙනෙකුගේ තව පොදේ තියනවාද කොහොමද කියලා. කොහොමද මනසිකාරය තමයි පැවැත්මට හේතු වෙන්නේ අකුසලයේ කියන දේ තේරුම් ගන්නේ. මම අහන්නම් සන්ධ්‍යා මහත්මියගේ. තිරුවන් සරණයි. ඉස්ලාම් මතකයන්ති මහත්මයා, මේ ඡන්දයක් තියෙනකොට අපි මොනම වැඩක් තිබුණත් ඒ දේ කරමින් හරි ඒ ධර්ම සාකච්ඡාවකට සහභාගි වෙන්න කැමතිද? මම ඇත්තටම මම ගැන හිතුවා මම උදේ පාන්දර නැගිටින්න මට දරුවගේ දේවල් ලෑස්ති කරන්න තියෙනවා. නමුත් මම මේක ශ්‍රවණය කරමින් ඒක කරන ගමන් මගේ වැඩෙත් කරනවා. නමුත් මම මානසිකාරය හොඳින් මේ ධර්ම සාකච්ඡාවට තියාගෙන තමයි ඒ දේශනාව ශ්‍රවණය කරන්නේ. ඉතින් මම හිතනවා මානසිකාරය හුඟක්ම වැදගත්. මොකද දැන් මම ඊයේ කිව්වා ප්‍රශ්නයකදී මහත්මයා ඇහුවම මේ මට එකම දෙයක් එකම ප්‍රශ්නයක් තියෙනවා. නිතරම හොඳ බඩ තියෙන තැනකට අරහිම ගියහම දැන් ළමයි එහෙම දෙයක් අරන් දෙන්න ලෑස්ති වෙනකොට කොච්චර හිත ඒ කෙරෙහි මේක අනවශ්‍ය දෙයක් කියලා මේ අපි දැනගන්න විදියට මහත්මයලා අපිට දේශනාවෙන් කියලා දෙන විදියට මේ කිසි දෙයක් නැහැ. මේ රූප බාහිර රූපයන් අපි මේ ඇතුලෙන් හදාගන්න දෙයක් කියලා ඉතින් හදාගත්තත් අර යටපත් වල තියෙන මේ ආශ්‍රව මත වෙනවා. ඉතින් අර ඒ දේ යටපත් කරගන්න ටිකක් වෙනස දරන්න ඕනේ මේ සාමාන්‍ය ජීවිතේ ගත කරනකොට. ඉතින් ඒකට ගොඩක් උත්සාහ දරනවා මම මේ ඒ කාමාශාව කාමච්ඡන්දය ඒ නීවරණේ යටපත් කරගන්න. ඒකට ගොඩක් යෝනිසෝ මනසකාරය අවශ්‍ය බව වැටහෙනවා. නමුත් අනිත් ඔය ව්‍යාපාද ඒ තරහ ගැනීම ඒ වගේ දේවල් නම් ගොඩක් දුරට ප්‍රහීණය වෙලා තිනවා. මේ ධර්ම සාකච්ඡාවල් ශ්‍රවණය කරලා ඇත්තට මේ ඇතුලේ අපේ අභ්‍යන්තර ශරීරය ඇතුලේ සිදුවෙන මොකද්ද කියලා මේ විඥාණයෙන් තමයි මේ අනදීම අපිව මේ විදියට මේ පොළඹවන්නේ වැරදි මාර්ගයට අකුසල්වලට පොළඹවන්නේ කියන එක හොඳට යෝනිසෝ මනසකාරය කරමින් නිතරම අපි වැඩවල යෙදෙනවා නම් මම හිතනවා ගොඩාක් දුරට අපිට හැම දෙයක්ම ප්‍රහීණය කරගන්න පුළුවන් කියලා. තිරුවන් සරණයි. හොඳයි, තිරුවන් සරණයි. මම මහජන ගොබලගේ මාතෘකාව නැත වෙනවා. ඔව්, සමහරවිට මේ මම හිතන්නේ අපි අර මේ කොගල මහත්මයා අපි මේ ටික ඉක්මනට යන්න අපි පොඩ්ඩක් ඉස්සරහට යමු. යෝනිසෝ මනසිකාරය ගැන තථාගතයන් වහන්සේ කිව්වේ හැම ධර්මයකටම පවත්වන්න හේතු වෙන්නේ මනසිකාරයයි කියලා. එහෙම නේ කිව්වේ. ඒකට යෝනිසෝ මනසිකාරය කතාව. නමුත් අපි දන්නවා මනසිකාරය ගැන ප්‍රසිද්ධ පැත්තක් තියෙනවා. යෝනිසෝ මනසිකාරය, තයෝනිසෝ මනසිකාරය කියලා. ඉතින් මේ අකුසලයේ ගැන ප්‍රශ්නයක් මම ඇහුවේ. ඉතින් අකුසලයේ ගැන එහෙමනම් මේ මානසිකාර්යය තමයි හිතු උදව් වෙන්නේ අයෝනිසෝ පැත්තේ තියෙන මානසිකාර්යයයි උදව් වෙන්නේ පවත්තන්න සඳහා. ඉතින් මට ඕනේ ඒක කොහොමද වෙන්නේ කියලා ටිකක් පොඩක් උදාහරණකින් ගන්න. ඒ කියන්නේ සරලම එකක් ගමුකෝ. ඉතින් මේ මේ මේ ධර්ම සාකච්ඡා මේ ඔක්කොම කරන ගමන් මේ මේ ක්‍රිකට් ගහන අපේ ලංකාවේ කණ්ඩායම ගිහිල්ලා කොහෙද ඉතින් ඕක දැනගන්න හැම ක්‍රිකට් සයිට් එකකට ගිහිල්ලා බලනවා හරි මොකක් හරි කරනවා නම් මෙතනින් බොහෝ අය කරන්නේ නැහැ කියලා අපි හිතමු. කරනවා ඇති ඇත්තටි එකේ තම තමන් කරන දේවල් ඇති. ඔය එකක හරි වැරදි නෙමෙයි කතා ගන්න ඕනේ තමයි. ධර්මයක් ගැන අපි කතා කරන්න ඉගෙන ගන්න ඕනේ. ධර්මතාවයන් ගැන ධර්මයක් ගැන යන්නේ ධර්මයේ. මේ දේ සිදු වෙනකොට ඒකට ඒක කරේ ඒක ඒක කරන ඒක පවතින්නේ ඇයි? ඒ ඡන්දේ නිසා ඒක තමයි මුල. ඒක පවතින්නේ මානසිකාරයෙන්ද? මොකද්ද මානසිකාරය? ආයෝනිසෝ මානසිකාරය. කොහොම මොකද්ද කියන දේ පොඩ්ඩක් මම දැනගන්න තව කැමතියි. මම ගෞරවයෙන් ගෝගල්ගේ මහත්මයාට වෙනවා. හොඳයි. සර්වන් සරණයි. දලුවත් මහත්මයා මේ මේක හොඳ තැනකට යමු නේ. දැන් අර සම්භවා කියන ප්‍රශ්නේ දැන් අපි මනසිකාර සම්භවා කියලා ඇවිල්ලා ඊළඟට යෝනිසෝ මනසිකාර යෝනිසෝ මනසිකාර කියන මට්ටමටත් ආවා. එතකොට ඇත්තටම ඔය යෝනිසෝ මනසිකාර කියන්නේ යෝනි කියන්නේ උත්පත්ති ස්ථානය නැත්නම් ප්‍රභවයේ සම්භවයේ. එතකොට ඒක සෝ මනසිකාරද යෝනිසෝ මනසිකාරද කියන පැත්ත අතනින් තමයි ඇත්තටම ආර්ය මාර්ගයට වැටෙනවද නැද්ද කියන එකත් වෙන් වෙන්නේ. ඒක මූලික අපි සාමාන්‍ය මට්ටමේ ඉඳලා ගැඹුරටම යන්න පුළුවන් තැනක්. එතකොට නිත්‍ය දෘෂ්ටි ඉඳලා ලෞකික මාර්ගයට යමු වෙන්නේ අතනින්, ලෞකික මාර්ගයෙන් ඉඳලා ආර්ය මාර්ගයට යමු වෙන්නේ අතනින්. ඒක තේරුම් ගැනීමේ මට්ටම තුල, දහම දැකීමේ මට්ටම තුල. එතකොට ඔබතුමා ඇහුවා අර ක්‍රිකට් මැච් එකෙන් මේ ළඟදී මේ මොකද්ද ඔය කප්ද මන් දන්නේ නැහැ මේ මේ ICC මේක මම හිතන්නේ හැම දෙනෙක් සමහර විට දකින්න ඇති නැත්නම් අඩු ගානේක නිවුස් එකක්වත් අහන්න ඇති. ඉතින් මෙතෙන්දී දලුවත් මහත්මයා මම දකිනවා එක මට්ටමකදී යමු වෙනවා අපි යව බලන්නම හොඳ නැහැ නිවුස් එකක් අහන්න හොඳ නැහැ පත්තරයක් බලන්න හොඳ නැහැ කියලා යම් කිසි මට්ටමක අත්හැරීමක්. ඉතින් මේවා එකක්වත් මම හරිද වැරදිද නෙමෙයි කියන්නේ මේ එක මට්ටමේදී එන්න පුළුවන් දේවල්. ඉතින් ඊළඟට තව වෙලාවක් එන්න පුළුවන් අපිට සමහර විට TV එකක් බලනවා වෙන්න පුළුවන්. ඒකටම බලන්න යනවට වඩා ඒ අවස්ථාවක් ලැබුණොත් බලන බැලුවක් කියලා වරදක් මන් දකින්නේ නැහැ මාර්ගේ වඩන කෙනාට. ඒ වෙලාවේදී තමන් දක්ෂ වුණොත් සමහර විට ඒ බලන වෙලාවෙදිම බැරි වුණත් ඊට පස්සේ හරි මෙතන උනේ මොකද්ද කියලා නුවණින් මෙනෙහි කරන්න ඔය සම්භවය හොයාගන්න මොන විදිහකට මේක උනේ කියලා මම හිතනවා එතන ඒ මාර්ගය වඩන්න උදව් කරගන්න පුළුවන් කියලා. ඔව් ඒ අපිට මේ කියන්නේ හරි වැරද්ද නෙමෙයි ඒක කරන්න ඕන දෙයක් නෙමෙයි. ගන්නකෝ මේ අපි වැරදි කියලා හිතන දේම කරන කෙනෙක් කියලා හිතමුකෝ. හිතන්නකෝ එහෙම දැන් මේ ඒක මං කිව්වෙ මෙතනින් නෑ නොකරන වෙන්න පුළුවන් අපි පිළිගන්නවා කරන ඕන නම් ඒක කරන්නේ අපි තථාගත ධර්මයේ ගිනක් කතා කරමු. සූත්‍රය කියන්නේ නෑ හරි වැරද්දක් කියන. සූත්‍රය කියන්නේ ධර්මයේ පවතින මානසිකාරය හින්දා. ඒක අකුසල වුණත් කුසල වුණත් මානසිකාරය. අපි කතා කරමු අකුසලේ කොහොමද මානසිකාරය හින්දා වෙන්නේ. පැහැදිලි කරගන්න මම කොහොමද. දැන් එතෙන්ට ඉන්න ඔබතුමාගේ ක්‍රිකට් මැච් එකේම උදාහරණේ ගන්න එන්නේ දැන් එතන අපි මටත් සමහර වෙලාවට ඔකේ දකිද්දි දැන් මුල හරියේ බොහොම කලකිරීමෙන් හිටිය පිරිසක් මම දැක්කා. දැන් අපි එක පාරට පෙරදිලා ඉඳලා එක මැච් එකක් දිනුවා ලංකාව නැත්නම් ඉන්දියාව එක්ක. එතනින් පස්සේ අර නැති උද්‍යෝගයක් ඇති වුණා. ඊට පස්සේ ගිහිල්ලා ආයේ තවත් එකකදී පෙරදුනා. එතෙන්ට එන්න බැරි වුණා. දැන් එතෙන්දී මොකද්ද වුනේ කියන එක දැන් එතන තේරෙනවා අපිට නැත්ත ඇති වෙන්නේ කොහොමද. ඊළඟට නිකන් ඒක ටිකක් අකමැත්තක් වගේ නැත්නම් ගැටීමක් වගේ පැත්තකට මේක යොමු වෙන්නේ කොහොමද කලකිරීමක් විදිහට එතන ලෝකෙට අයිති කලකිරීමක් වුණා. ඒකෙනුත් අපිට ඇත්ත දෙකීමේ හැකියාව තියෙනවා. ඒක එතන මේ අපේ ක්‍රීඩාව තමයි මේ සාමාන්‍ය කෙනා ඇලෙනම දෙයක් ලෝකෙට ඇයිතිය. එතකොට ඒ ක්‍රීඩාවකදී අපිට ඇලෙන්න හරි ගැටෙන්න නම් පළවෙනි දේ තමයි මේ දෙපැත්තක් බෙදා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි සපෝට් කරන්නේ මොන පැත්තටද? ඒක නොතිබුණොත් එහෙම ක්‍රීඩාවක ආස්වාදයක් ලබන්න බෑ. ඒ කියන්නේ පැති දෙකක් බෙදා ගන්නම වෙනවා. මේ පැත්තටයි අපි මේ සපෝට් කරන්නේ, අනිත් පැත්ත පරදීන ඕන, මේ පැත්ත දිනන්න ඕන. එතකොට ඔන්න ඔය දෙපැත්ත වෙන් කිරීම මත තමයි පළවෙනි එක එන්නේ. එතකොට ඔන්න ඡන්දය එනවා ඊළඟට තමන් කැමති පැත්ත දිනවන පැත්තට. අපේ සාමාන්‍ය ජීවිතෙත් ඕකමයි වෙන්නේ. අපි කැමති අකමැති කියලා වෙන් කරගන්නවා. වෙන් කරගෙන කැමති පැත්තට ඡන්දය යනවා. ඒක එතනින් ඒ ප්‍රබවය යම්කිසි මට්ටමකට හඳුර ගන්න පුළුවන්. එතකොට මේ මානසිකාරය යොමු කිරීම මත ඔන්න ඔතන දැන් දෙපැත්තකට බෙදුවා කියන නුවණ ඇතුව කෙනෙකුට බලන්න පුළුවන්. ඒ නුවණ නැතුව කෙනෙකුට අරකටම යට වෙලා ඒකේ ජීවත් වෙන්න පුළුවන්. ඔන්න ඔතන ඇත්ත දකින්න පුළුවන් නම් මේකේ මේ විදිහට මේකේ ආස්වාදයක් ලබන්න හේතු උනේ මූලිකම මට්ටමකට ගියොත් එහෙම බෙදා ගැනීම නේද? එතකොට යාළුව ටිකක් වුණත් දැන් මේ මේ සෙල්ලමක් කරනවා නම් දෙපැත්තකට බෙදෙන්න ඕන. ඒ බෙදුන් නැත්නම් ඒකේ ආස්වාදයක් විඳින්න බෑ ලෝකෙට අයිති පැත්තෙන්. හැබැයි මේ ක්‍රීඩාව කරද්දී හැලහැප්පීම් කොච්චර තිබුණත් ක්‍රීඩාව ඉවර වුණහම ආයේ යාළුව ටික දැන් ක්‍රීඩාව ඉවරයි. එතකොට මෙන්න මේ ක්‍රීඩාව නැත්නම් මේ ගේම් එක වගේ තමයි අපේ ජීවිතේ. සසරේ යන ජීවිතෙත් මම දකින්නේ එක විදිහකට. එතකොට අර ප්‍රබවය මේක හටගන්න හැටි නොදන්න කම මත අපිට ඇලීම් ගැටීම් දෙපැත්තම එනවා. අපි කැමති දේවලුත් වෙනවා, අකමැති දේවලුත් වෙනවා. කැමති දේවල් වෙනකොට ඇලෙනවා, අකමැති දේවල් වෙනකොට ගැටෙනවා. ඒ හැලහැප්පීම් එන්නේ එතන. හැබැයි එතෙන්දී මේකේ මුල ප්‍රබවය දකින්න පුළුවන් නම් කෙනෙකුට මේවයි සේරටම මුල කොතනද කියන එක. ඒතන තමයි මේ ඡන්ද මූලකා කියන ඒ මුල. ඊළඟට ඒ ඡන්දේ එක්ක අපේ මානසිකාරය යෙදෙන ගතියක් තියෙනවා. ඒකට ඒක ඒ සාමාන්‍ය මට්ටමින් එහෙම ගිහිල්ලා මම ඒ ලෝකෝත්තර පැත්තට පොඩ්ඩක් ගේන්නම්. එතෙන්ට යන්න වෙන්නේ මේ ලෝකේ මේ සබ්බේ ධම්මා කියනකොට මුළු ලෝකෙම අයිති. ඒකට මේ ලෝකේ අපිට හටගන්නේ කොහෙන්ද? ආයතන 6. ඒකට ඒ ආයතනවල මතකයි මහා හත්ක දෝපම සූත්‍රයේදී අර තජ්ජෝ සමන්නාහරෝ කියන තැන එතනින් පැනගන්න තැන නගින දෙයකට එතනින්ම උපදින දෙයකට අපේ මානසික කරන්නේ යොමු වීමානේද මේ ඔක්කොම හටගත්තේ. ඒකට මේ මානසිකාරය ප්‍රබවය කියන තැන මම එතන මේ බොහොම ගැඹුරින් දකින්න පුළුවන් තැනක් කියලා දකිනවා මේ සබ්බේ ධම්මා වලට. හැබැයි එතන දකින්න නම් ලොකු අවබෝධයකට එන්න වෙනවා. ඒ කියන්නේ මූලික මට්ටමේ ඉඳන් ටිකෙන් ටික දැන් අපි අකුසල් වල ඉඳලා නැත්තම් පව් වල ඉඳලා පින් වලට හැරෙන්නේ කොහමද? නැත්තම් කුසල් වලට හැරෙන්නේ කොහමද? ඊළඟට ඒකෙන් ලෝකෝත්තර දර්ශනයට හැරෙන්නේ කොහමද කියන මේ ಜಾති දෙකම මම මෙතන දකිනවා. ඒ ප්‍රබරය කියන එකේ මානසිකාරය. තෙරුවන් සරණයි. ඔකලගේ මහත්යතුළු සිල් දෙනට මම පොඩ්ඩක් එකතු කරන්න මහත්යයට මේ ලේසි වෙන මහත්ය මේ එක්තරා තැනක තියෙනවා බුදුරජාණන් වහන්සේ බෝධිසත්වෙක් වෙලා ඉන්නකොට ඉෂිවරයෙක් වෙලා ඉන්නකොට ඒක රාජ්‍යයක වෙලා තියෙනවා රජතුමා හරි ආදරෙන් ඉඳලා තියෙනවා මගේ භාර්යාවට. භාර්යාව මැරුණාන් පස්සේ භාර්යාව නැතිකමට ශෝකයෙන් ඉඳලා මුළු රාජ්‍යෙම විනාශ වෙන තත්ත්වයට ආවම ඒක ඒ ඊශ්වරයව ගෙනල්ලා ඇමතිවරු උපදෙස් දෙනකොට ඒ ඊශ්වරය පෙන්නලා තියෙනවා තමන්ගේ පෙර ආත්මයේ හිටපු භාර්යාව ගොම කුරුමිනියක් වෙලා ඉඳලා. ඒකට ගොම කුරුමිනියක් වෙලා ඉන්නකොට ඒක ඉර්ධියෙන් ගෙන්නුවාම ඒ ගොම කුරුමිනිය එතකොට රජුරුන් අඬාඩි ඉන්න ඒ කුමාරිකාව ගැන අහනකොට ආපහු මේ රජතුමා ලබා ගන්න කැමතිද කියලා නෑ මේ මේ ගොම ගොම ගොම ටිකට වක්කත් මා තරමට වක්ක රජුරුන්ට මම කැමති නෑ කියලා කියලා දෙනවා. ඉතින් ඒ වගේම තමයි තවමට ස්වාමීන් වහන්සේට මක් කතාව කියන කතාව මම කියන්න. යාළුවෝ දෙන්නෙක් ඉඳලා තිනෝ, එක්කෙනෙක් පිං කරලා දිව්‍ය ලෝකෙට ගිහිල්ලා තිනෝ, අනිත් එක්කෙනා පව් කරලා එයාත් ගොම්ම පණුවෙක් කියලා ඉපදිලා තිනෝ. එතකොට මේ දෙවිය ඇවිල්ලා බලලා තිනෝ කොහෙද මගේ යාළුවා කියලා. යාළුවා ඉන්නේ ගොම ගොඩක් ඇතුලේ. එතකොට මේ ඇවිල්ලා මේ කියලා තිනෝ, ඔයාට මේකෙන් මිදෙලා එන්න පුළුවන්ද කියලා. ඒ කියනකොටම ඇතුළට රින්ගනවලු මට බෑ ඔයා කියන දේවල් ඔයා කරන්න කියලා. ඒ වගේ 107 වතාවක් කළා, 108 වතාවෙත් ලිතාලා තිනවා ඔයා ඔය කියන තැන හොඳ සුන්දරද කියලා දිව්‍යලෝ. ඔව් සුන්දරයි. එහේ ගොම තිනවද කියලා අහලා තිනවා. නෑ ගොම නෑ කියලා අහගත්තම මම කියලා අපෝ ඇතුළට රින්ගලා තිනවා. ඉතින් ඒක තමයි. ඉතින් අර ඉන්න තැන ඇලෙනවා. ඒක තමයි ඒ ඇලෙන තැන බණ්ඩසිකාරී යොමු කරන්න. ඉතින් ඒ දිගටම අපි සංසාරෙම ඉදිරියට යනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ප්‍රසන්න මහත්මිය. තෙරුවන් සරණයි. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ මූලික ඡන්ද මූලිකාවට හේතු වුණේ අවිද්‍යාව. ඒ කියන්නේ අපි දැනගෙන හිටියේ නැහැ මේ ලෝකේ හටගත්ත හැටි, එහෙම නැත්නම් රූපේ හටගත්ත හැටි. එතකොට මගේ ප්‍රශ්නේ වෙන්නේ දැන් එතකොට මන සම්භව කියන එක තව සුද්ධක් විස්තර කරන්න පුළුවන්ද කියලා මම අහනවා. ඔව් කොග්ලගේ මාත්මයා ඉදමගේ ප්‍රශ්නෙට අපි පිළිතුරක් දීලා මේ ඉදිරි කොටස් වලට යමු. ඊට පස්ව මම ඊට පස්සම ආයෙත් පොඩ්ඩක් දෙන්න. ඊට පස්ව මම ප්‍රශ්න දෙකක් යොමු කරනවා. නිකල්ද මෙතන පොඩ්ඩක් ඇස්වීමක් වෙන්න පුළුවන්. කොග්ලගේ මාත්මයෙන් පස්ව මම ගෞරවින් චිත්‍ර මහත්මිය යොමු වෙලා චිත්‍ර මහත්මිය දැනගන්න කැමතියි. ඊගවට තථාගතයන් වහන්සේ අපිට කියලා දුන්නේ හැම ධර්මයක්ම සමුදේ කුමක්ද කියනකොට හැම ධර්මයකම සමුදේ ස්පර්ශය කියන එකයි. ස්පර්ශයේ සමුදේ කොට තමයි හැම ධර්මයක්ම සිද්ධ වෙන්නේ කියන කාරණාව. ඉතින් ඔබතුමියගෙන් මම ඒ කාරණාව පැහැදිලි කරගන්න කැමතියි. හටගන්මක් ඇත්තේම ස්පර්ශය තුළ කියන දේ අපිට උදාහරණයකින් කතා කරන්න පුළුවන්ද කියන කාරණාව. කුසල්ලෝ අකුසල් වෙන්න පුළුවන්. අපි ඒ සඳහා ඔබතුමීට මම ආරාධනා කරනවා කුසල් පැත්තෙන් ධර්මයක් අරගෙන පැහැදිලි ගන්න. ඊට පස්සේ මම ගෞරවයෙන් යොමු වෙනවා වසන්ත මහත්මයාට. සතකෙන් වාසය අපිට ඊගවට කියන්නේ හැම ධර්මයකටම සමෝසර්ණේ කුමක්ද කියලා. එහෙම නැත්නම් පිහිට කුමක්ද කියලා. එතකොට කියන්නේ හැම ධර්මයක්ම මේ වේදනාව මේ වැදගත් විදිහට අරගන්න තත්ත්වයක් තමයි තියෙන්නේ කියලා. හැම ධර්මයකට වේදනාව තමයි පිටසන් වෙන්නේ කියලා. ඉතින් එහෙමනම් මේ ඒ කාරණාව ගැන මම ඔබතුමාට යොමු වෙන්නේ වසන්ත මහත්මයා. වේදනාව නිසාමද එහෙමනම් මේ හැම ධර්මයක්ම අපිට දැනෙන්නේ විඳීමක් ඇත්නම් පමණක්මද අපි මේ කුසල් අකුසල් කරන්නේ කියන කාරණාව. හොඳේ කොග්ලි මහත්මයා පස්සේ ඔය දෙන්න කෙලිම එන්න මම නැතුව. හොඳයි තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. මේ අර ඒ ප්‍රශ්නේ යොමු කළේ අවිද්‍යාවත් එක්ක සම්බන්ධ කරලා අවිද්‍යාව නිසාමයි අපිට ලෝකයක් හටගන්නේ. ඒ ලෝකේට තමයි ඡන්දය ඇති වෙන්නේ. ඒක තේරුම් ගන්න නම් බොහොම වටිනවා. ඒ කියන්නේ අවිද්‍යා නීවරණං තණ්හා සංයෝජනානං කියන ධර්මතාවය. ඒ කියන්නේ අවිද්‍යා නීවරණෙන් තමයි අපිට ඇත්ත වහලා දෙයක් පණවන්නේ. දෙයක් කියනකොට අර ජාති පහම රූප වේදනා සංඥා සංකාර විඥාන. අන්ට අවිද්‍යාව මත ඒවා පැනවෙනවා. ඊළඟට තණ්හාවෙන් තමයි බැඳෙන්නේ. ඒ බැඳෙන එකේ තණ්හාවේ මුල ස්වභාවය තමයි ඡන්දය කියන එක. එතකොට ඡන්දය වර්ධනය වීම තමයි තණ්හාව. එතකොට අවිද්‍යා නීවරණන තණ්හා සංයෝජනන. එතකොට උතන අපරට පණිනවා දැන් මේ සම්භවය කියලා අහපු මානසිකාරය. මොකද මේ මානසිකාරය මත තමයි අපි ඒකේ තව ටිකක් ඒකේ විස්තර හොයලා රඳව ගන්න ගතියක් තියෙනවා. එතන මම අර කියන්නේ මේ තණ්හාවට නැවත නැවත වැඩ කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ මානසිකාරය තිබුණොත්. ඒ කියන්නේ මේ මානසිකාරී දෙයාකාරයක් අපි පෙන්වන්නේ යෝනිසෝ එකයි අයෝනිසෝ එකයි. ඒකට සාමාන්‍ය ලෝකයා ඉන්නේ අයෝනිසෝ මානසිකාරී. එතකොට එයා පනෝපු දෙය තියෙනවමයි කියන මට්ටමේ තමයි ඉන්නේ. දැන් අපි අර උදාහරණයක් ගත්තොත් ඔක තේරුම් ගන්න පහසු වෙයි. අර වතුරට එබෙන බල්ලා එයා බල්ලෙක් ඉන්නවා කියන්නේ අපිට කොහොම පැහැදිලි නේ අයෝනිසෝ මානසිකාරය මත. එතන පළවෙනි දේ තමයි අවිද්‍යාව ඇත්ත ඇති ඇති නොදන්න කම මතයි බල්ලෙක් පනවන්නේ. ඊළඟට පනවපු බල්ලට තමයි කැමැත්ත ඇති වෙන්නේ. හැලෙන්නේ හරි ගැටෙන්නේ හරි අර තණ්හාවෙන් බැඳෙන්නේ, තණ්හා සංයෝජනයට යන්නේ. එතකොට ඒක වෙන්න උතන මුල් වෙනවා මේ මානසිකාරය කියන එක. එතකොට මේ මානසිකාරය අපිට මූලික මට්ටමින් අපි කතා කරද්දී, ලෝකෙට අයිති මට්ටමින් කතා කරද්දී අයෝනිසෝ මානසිකාරයමයි තියෙන්නේ. ඇත්ත ඇති ඇති නොදන්නකම. මොකද යෝනිසෝ මානසිකාරයේ යෙදුනන එතන මම ඒකේ දෙපත්තක් පෙන්වන ලෝකෙට අයිති මට්ටමයි ලෝකෙන් එතර වෙන මට්ටමයි. එතකොට ලෝකෙන් එතර වෙන මට්ටම කියන්නේ පටිච්ච සමුප්පාදයට අනුවම ඉනස්මින් සති ඉදන් හොති ඉනස්මින් අසති ඉදන් නහෝති ධර්මතාවයට අනුව මේක දැක්කොත් එතනින් එහාට කිසිම ස්වභාවයකට යන්න බෑ. ඒකට හේතුව තමයි අපි දකිනවා මේක ඇත නැත දෘෂ්ටි දෙකට නොඇති මේ හේතුව නිසාම හටගත්ත මේ හේතුවෙන් යොනෙදුනා නම් හටගන්න නූපදින ධර්මතාවයක් කියන එක. එතකොට අන්න එතන තමයි මානසිකාරය ප්‍රභවය වෙන්නේ. වැරදි විදිහට මානසිකාරය යෙදුනත් ලෝකෙට අහු වෙනවා. හරි විදිහට යථාභූත ඥානය ඇතුව ඒකට තමයි අපි සම්මා දිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය ඇතුව කෙනෙකුට එතන දකින්න පුළුවන් වුණොත් එතන තමයි මම දකින්නේ ඔය යෝනිසෝ මානසිකාරේ අපිට ලෝකෙන් එතර වෙන්න නම් අවශ්‍ය වෙන මට්ටම කියලා. පැහැදිලි ඇති මං හිතන්නේ නේද? පෙරවන් සරණයි. පෙරවන් සරණයි. චිත්‍ර මහත්මිය ඔබතුමියට සහවසන්ත මහත්මයාට අවස්ථාව පිළිවෙලට. පෙරවන් සරණයි හැමදාම එතම හොඳින් අපි මහත වේගාකච්ඡාව යනවා. කොංගලගේ මහත්මයා දැනගන්න කැමති මේ සූත්‍රය විස්තර වෙන තැන මෙතන මානසිකාර කියන වචනෙට අපි කැමැත්ත දාලා එහෙම කතා කරලා තියෙනද එහෙම නැත්නම් මේ මානසිකාරයෙන් මේ හැමදේම පටන් ගන්නවා කියන එක දෙනෙකින් මූලක කියලා පටන් ගත්ත නිසා කි සම්භව කියනකොට කොහොමද මේ මානසිකාරයේ මේ ධම්ම නැත්නම් හිතේන අරමුණු පටන් ගන්න කියන එක ගැන අපිට තේරුමක් නැති වුණොත් අපිට මං හිතන්නේ එතනින් එහාට යෝනිසෝ අයෝනිසෝ වෙන්නේ කොහොමද කියන එක තේරෙන්නේ නැතුව යයි කියලා වගේ හිතෙනවා. සමාවෙන්න වැරදි තියෙනවා නම් තේරුම් කළා දෙන්න. ඒකත් මානසිකාරයක් කියලා කියන්නේ දැන් අපි මේ හිතේ මයම් කිස්ටයක් ගැන හිත හිත ඉන්නවනේ. ඒ හිත හිත ඉන්නේ කොහොමද ඒක සිද්ධ වෙන්නේ? හිතන්න දෙයක් තියෙන්න ඕනේ. යමක් දෙයක් තිබුණොත් තමයි හිතන්න ගන්න. එහෙමනම් අපිට තේරෙන්න ඕනේ යමක් දෙයක් වෙන්නේ ඊට අපි පස්සේ ඒකට සාකච්ඡා කරන මෙන්න මේ විදිහට මේ ආයතන ප්‍රශ්නයක් තියෙනවා අපිට. ඒවයි මේ දකින එහෙම දැනගන්න දේවල් කියලා අපි හදාගන්නව තමයි මේ මානසිකාර කරන්නේ. ඒක නිසානේ අපිට පස්සේ උනත් ඇදලා අරගෙන හිතන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් මේ හිතේ තියෙන හැම අරමුණක්ම එක්ක ඒවිලේ දකින එහෙම දැනගන්න දෙයක් වෙන්න ඕනේ. එහෙම නැත්තම් කලින් අහලා දැකපු දැනගත්ත පුදයක් දෙන්න පුළුවන් නේද කෙනෙක් හිතට ආවා. මොකද මේ මේ මානසිකාරය පටන් ගන්න මෙන්න මේ විදිහටයි කියන එක මොකද අපිට වැඩි වෙලාවකට නැති නිසා ඊළඟට අපි සාකච්ඡා කරන ස්පර්ශයෙන් තේරෙනවා කියන එක වගේ අදහසක් හිතට ආවා. ඒකටත් හේතුනේ ඇත්තටම අපිට ඕනම දෙයක් අරගෙන බැලුවොත් අපි මේ වෙලාවේ හිතට ආවා කියලා හිතන ශ්‍රී මහ බෝධි සම්බේ ධම්මා හිතට එන ඕනම අරමුණක් ක මානසිකාරයයි හේතුව කියලා කියනවා. මානසිකාරයෙන් පටන් ගන්න සම්භවය නේ, සම්භවයයි මේ පටන් ගත්තේ. එතකොට එහෙනම් කොහොමද ඒක වෙන්නේ? අපි යෝනිසෝ හෝ අයෝනිසෝ පැත්තට යන්න කලින් මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වෙනව නේද කියන එක දැක්කොත් දැන් මේ වෙලාවේ ශ්‍රී මහ බෝධිය ළඟ නැහැ. නමුත් මතක් වුණා ශ්‍රී මහ බෝධිය. හිතට ආව අරමුණක්. ඒ අරමුණට හේතු වුණේ කලින් මම ශ්‍රී මහ බෝධියට ගිහින් තියෙනවා. ශ්‍රී මහ බෝධිය ගැන අහලා තියෙනවා. අහලා තියෙන අවස්ථාවල් තියෙනවා. හිතපු අවස්ථාවල් තියෙනවා. මෙන්න මේ දේවල් උදයි. එහෙම නැති වුණ දෙයක් ගැන යම් කිසි අරමුණක් හිතට එයිද? කිසිම විදියකට ඇතුල් නොවෙච්ච දෙයක් ගැන අරමුණක් හිතට එයිද කියන අදහස ආව. තථාගතයන් වහන්සේ මෙතන කියන මෙන්න මේ අරමුණ පටන් ගන්න මෙන්න මානසිකාරය. මානසිකාරය කියන්නේ මෙන්න මේ විදියට සිද්ධ වෙන්න පුළුවන් කියන එක ඊළඟට අපිට තේරුම් කරලා තියෙනවා කියන අදහස තමයි දැනට තියෙන්නේ. සමා වෙන්න වැරදක් තියෙනවා නම් ඒක නිවැරදි කරලා දෙන්න පෙරුවන් සරණයි. තිරුවන් සරණයි චිත්‍ර මහත්මිය. ඔබතුමිය ස්පර්ශයේ කොටස ස්පර්ශ කරන්නේ නැද්ද දැන්? පස්සේ සමුදය පස්සේ හට ගැනීම දැන් ඒකම තමයි කලින් කිව්වේ. මොකද එහෙම ඇහැට කනට මේ නහයට දෙවට ඒවට යමක් අහු වුණේ නැත්නම් එවැනි දෙයකින් මානසිකාරය පටන් ගන්නේ නැහැ අපිට. දැන් හොඳම උදාහරණය තමයි කවදාවත් අහපු නැති දෙයක්, කවදාවත් දැකලා නැති දෙයක් ගැන අපිට අරමුණක් එන්නේ නැහැ හිතට. නිකන් හිතලා බැලුවොත් සාමාන්‍ය දැන් මම හුඟක් කාලවලට උදාහරණයක් විදිහට ගන්නවා. මොකද ඔස්ට්‍රේලියාව නිසා හුඟක් අය ඉන්නේ සිඩ්නි ඔපෙරා හවුස් එක. මම දැකලා නැහැ, අහලා තියෙනවා. ඒක නිසා ඔපෙරා හවුස් කියනකොට එනවා අරමුණ. මොකද්ද කියන එක දන්නේ නැහැ. පින්තූරයක් මැවෙන්නෙත් නැහැ, මොනවත් නැහැ. යම් කිසි විදිහකට හිතලා බැලුවොත් දැකලත් නැත්නම් අහලත් නැත්නම් රස බලලත් නැත්නම් ඒ ආදි වශයෙන් ස්පර්ශයක් එකටත් ලැබිලත් නැත්නම් එවැනි දෙයක් ගැන අරමුණක් හිතට එයිද? මොකක්hari අරගෙන අපි සාමාන්‍ය විදිහට බලමු. අපිට තේරෙන භාෂාව අපි ඉස්සර ලොකු ධර්ම දැනුමක් නැති අයනේ. ඒ විදිහට විතර බලමු. අප්‍රිකාවේ අරගෙන වෙනවා කියන දේ අපි ඔක්කොම අපේ හිතට අරමුණ වෙනවාද? එහෙමයි. එන්නේ නැහැනේ. එහෙම පස්සෙන් කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඒක තමයි තථාගතයන් වහන්සේ කියන්නේ මේක පටන් ගන්න ස්පර්ශයයි කියලා. මම කොගලේ මහත්මයාට යොමු වෙන ඉස්සෙල්ලා වසන්ත මහත්මයාටත් යොමු වෙන්නම් කැමති. මේ කල්යන් මිත්‍රිනි පුළුවන් නම් ඒ මම කැමති මේ සාකච්ඡාව දැන් අද අපි තව භාගයක් තියෙනවා. අද මේකේ අපි මේ ඉන්න තැනින් පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන් විදිහට ගන්න බලන්න. දැන් මේ අපි දැන් චිත්‍ර මහත්මයා අපිට ලස්සනට පෙන්නුම් කරලා දෙන්න උත්සාහ කළා. මේ හැම ධර්මයක්ම ස්පර්ශය නිසා වෙනවා කියන කාරණාව මෙතන අපිට ඒක අපි ඒක බොහෝ විට කතා කරපු දෙයක් ඉඳ අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. කුසල් හෝ අකුසල් හෝ පැත්තේ මොන දෙයක් වුණත් මේ ස්පර්ශය නිසා සිදුවෙනවා කියන දේ. ඒක මේ මම කොග්ලි මහත්මයාට ඉදිරි කරනවා. චිත්‍ර මහත්මිය පැහැදිලි කරපු තැන ඉඳන් ඒ කොටස නැවත පැහැදිලි කරන පසුව කොග්ලි මහත්මිය අපි මෙතන ඉන්නවා නම් විවිධ දැනුම් මට්ටමේ අය ඒ වගේම ඉදිරි සාකච්ඡා කරන කෙනෙක් අය වෙනුවෙන්නොත් කොහොමද මේ හැම ධර්මයක්ම ස්පර්ශය නිසා වෙනවා කියන දේ පැහැදිලි කරලා දෙන්න. මම හිතන්නේ චිත්‍ර මහත්මිය පැහැදිලි කරේ මෙතන දැනුවත්කමක් තියනා ඉන්නවා කියන අකල්පේ මතයි. නමුත්තර ප්‍රතිගත කිරීම වෙනත් අතහන් නිසා එහෙම අපිට පොඩ්ඩක් මතක් කරන්න කොහොමද වෙන්නේ කියන කාරණාව. ඉතින් සියුම් ධර්මයක් ගන්න, සියුම් ධර්මයක් අරගෙන අපිට පැහැදිලි කරන්න. දැන් අපි මම කුසල් පැත්තෙන් ඒක පැහැදිලි කරන්න කියලා කිව්වා. අපි භාවනාවකින් අවස්ථාවක භාවනාවේ හොඳ සමාධි තත්වයකින් අවස්ථාවක ඇති වෙන තත්වයක් අරගෙන ඒක පැහැදිලි කරන්න. මොකද කුසල් පැත්තේ හොඳ ධර්මයක්. සබ්බ ධර්මයක් හැම ධර්මයක් ගැනම නේ කිව්වේ. කොහොමද කියන කාරණාව මේක පැහැදිලි ගන්න. මම වසන්ත මහත්මයාට යොමු වුණේ ඊට පස්සේ තියෙන කාරණාවත් සමගයි. ප්‍රීති මහත්මයා අපිට ඒක මුලින් කිසියම් මට්ටමකට හොඳින් පැහැදිලි කළා. නමුත් ඒක මෙතෙන්ටයි තථාගතයන් වහන්සේ අපිට කියලා දුන්නේ. හැම ධර්මයකටම සමෝසරණ වෙන්නේ මොකද්ද කියලා, පිහිට වෙන්නේ කුමක්ද කියලා. එතකොට එතෙන්ද කියන්නේ වේදනාව තමයි මේ සමෝසරණය කියලා. ඒක හැම ධර්මයකටම වේදනාව සමෝසරණ වෙන්නේ කියන කාරණාව පොඩ්ඩක් කතා කරමු වසන්ත මහත්මයා. සිරවන් සරණේ සිරජාතනේ වේදනාව කියලා කිව්වහම අපිට ඇත්තම වේදනාව කොටස් වෙනකට අපි ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ වේදනා જાත් වෙනවා කියන්නේ සුඛ වේදනාව. අපි මොකක් හරි කියක්. ඒ කියන්නේ අසකනාති දිවකය මනසකින් මේ ආයතන වලින් ක්‍රීප ශබ්ද ගන්ධරක පොඩ්ඩක් වෙන ඒවා ස්පර්ශ වෙන ඒවා ස්පර්ශ වෙනකොට අපිට දැනෙන වේදනාවක් තමයි අපි දැනෙන්නේ. ඒ දැනෙන වේදනාව සුඛ කියලා වේදනාවක් තියෙනවා නම් ඒක කැමැත්තක් කරනවා නම් ඒ රාගන්තයෙන් එන්නේ නැහැ. ඒක දුක වේදනාවක් හටගත්තොත් ඒක තමන් අකමැති පටිගයක්. ඒ කියන්නේ ඒක පටිගානකේ. ඒ වගේම තව තියෙනවා අදුක්කම සුඛ කියලා කියනවා. ඒකට කියන්නේ දුක්වත් විපත් නැහැ සුඛත් නැහැ කියන කීකනේ. අදුක්කම අවස්ථාව ඒක නම් අවිද්‍යා අංශේ මොහෙන් මුලාවිච්ච අවස්ථාවක් හිතේ මම කියන කරන්නේ. එතකොට ඕක අරදී දමදින්න ආතේන් වහන්සේ ඉස්සස්තාව පාසිකාවක් සිටිනේ ඒ තුල වේදල සූත්‍රයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා අපි ගිරුර තියනවා. ඒ වගේම දැන් අපිට පැහැදිලිව තියනවා දැන් එතකොට මේ ඒකෙන් ඒකද සුඛ වේදනාවේ තියෙන කොටස් දෙකක්. ඒකෙ දුකක් ඒකෙ දුකක් සහ සුඛක් කියලා එහෙම තමයි දිගට දිගට තියෙන්නේ. කොහොම වේලා දැන් ප්‍රශ්නෙට හැමතරම වේදනාව නිසා අපිට එහෙම දෙයක් තරගන්න පුළුවන් මේ සුඛ වේදනාවේ තව පැත්තකට කියන්නේ ප්‍රති භාගයක් ලැබෙන්නේ කිව්වොත් අපිට කාපිට ඒ කියන්නේ ඒක දුක වේදනාව. ඒ වගේම දුක වේදනාවේ ප්‍රති භාගය තමයි සුඛ වේදනාව. ඒ වගේම අදුක්කම සුඛ කියන්නේ වේදනාවේ ප්‍රති භාගය තමයි අවිද්‍යාව. ඔන්න ඔතන වැදගත් වෙන අවිද්‍යාවේ ප්‍රති භාගය කොහොමද කියලා අහුවාම යාත්‍යයෙන් මාසෙ පැහැදිලි කරන්නේ අවිද්‍යාව. විද්‍යාව පහළ කරගන්නේ නේද? විද්‍යාව පහළ කර ගැනීමෙන් තමයි විමුක්තියට යන්නේ. විමුක්තිය ප්‍රතිභාවය තමයි නිවන. එතකොට ඔය එහෙනම් අවිද්‍යාව කියන්නේ මොකක්ද කියන එක දැනගත් තේරුම් අරගන්නක මේ කිසිම දෙයක් අපිට පැහැදිලිව තේරෙන්නේ නැහැ. කියන්නේ අපි දුමු දැන් ධ්‍යාන වඩනවා කියලා. කියන්නේ අවිද්‍යාව කියන්නේ සම්මා දිට්ඨියට ලෝකෝත්තර සම්මා දිට්ඨියට නොපෙනෙච්ච කෙනෙක් සාමාන්‍ය විදිහට ධ්‍යාන වැඩෝත්යෙන් පළවෙනි හතරින්ම ධ්‍යාන ගියොත් යාට තියෙන්නේ අවිද්‍යාව සහගත අවිද්‍යාව තුළ ඉඳගෙන තියෙන ධ්‍යානය. නමුත් රහතන් වහන්සේ හතරින් ධ්‍යානයකට ගියොත් උන්වහන්සේට තියෙන්නේ අවිද්‍යාව රහිත වෙච්ච මේ හතරින් ධ්‍යාන සමාධිය. ඒක නිසා මේ ලෝකේ ඉඳලා ලෝකෝත්තර සමාධියට නොපැමිණි කෙනාට යා තිස්සේ කාලේ ඉගෙනම තරයේ ගියත් අසු කල්ප 84000 ඉඳලා ආපහු වැටෙන්න පුළුවන්. ඒක නිසා හිතාමත් වැදගත් වෙන තමයි මේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට පැමිණෙන්නේ කොහොමද කියන මේ මූල තැන. එහෙම. ඔව් තිරුවන් සරණයි වසන්ත මහත්මයා. වසන්ත මහත්මයා මට මේ ඔබතුමාගේ අතින් වෙන කිසියම් මොකක් හරි අකුසල ධර්මයක් එහෙම තියෙනවා නම් පොඩ්ඩක් මතක් කරන්න කියන්න පුළුවන් මට මේකක් තියෙනවා නම් ඒ ධර්මයේ මේ හේතු වෙන්නේ මොකද්ද? ඒ ධර්මයට සමෝසරණේ මොකද්ද? ඒ ධර්මයට මේ පිහිට මොකද්ද? ඒ දස් මේ පැවැත්මට උදව් වෙන්නේ මොකද්ද? ඔබට ඔබ විසින් කරන්න ඕන ඒ අකුසල දෙයට. එහෙම තියනවාද ජීවිතේ අකුසල ධර්ම කරනවාද? මම කියනවා කියන්නේ මේ අපි දැන් ලෞකික මේ ජීවිතේ මේ කෙතර ජීවත් වෙන අපිට විවිධාකාර මාත්‍රේ විවිධාකාර ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න වලින් පිට වෙලා ගියයි කියලා කවදාකවත් මේ ඒක ඉතින් බැහැර වෙන්න බෑනේ. ඉතින් දැන් අකුසලයක් ආවහම මේක අකුසලයක් කියලා පිටිපිටිනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ඔගොල්ලෝගේ මාතෘකාවත් හැද කරලා දැන් මට මං ආසයි නිවුස් බලන්න. මං කැමති. ඒ මගේ කැමැත්ත. ඇයි මේ මෙහි තියෙන මේ රටේ ජීවත් වෙනකොට වේදේක දැනගන්න නැත්නම් පාරට මෙහෙල යන්න බෑනේ. එතකොට ඒ වගේම ලෝකේ මොකද්ද වෙන්නේ කියලා දැනගන්න. ඉතින් දැන් හැබැයි ඒ එකම දැනගන්න දැන් මම මේ මම විතරක් අකුසලයක් කරන්නේ නැහැ. අකුසලයක් කරන්නේ නැහැ කියලා මගේ හිතට කියව ගන්න කොහොමද මම එතන ගන්නවා මම මේ දැන් ජීවිතයේ දේ යමේ දේවල් මම ඒව මේ රූප සංඥාව එතන ඉන්නේ රූප සංඥාවක් ශබ්ද සංඥාවක් තියෙනවා. එතකොට එතන ඒක පස්සමක මෙන්න කරන්න පුළුවන්. එතනින්ම මම ගන්නවා. ඒ කියන්නේ එතනින්ම ඒක හිත. ඒක තමයි කිව්වේ අර දැන් මානසිකාරයේ කියන එක හරි වැදගත් කියලා සජ්ජෝ සමන්නාවරෝ කියන්නේ. නැගිනවා මට නැත්තම් ගියන් දැන් මට සමහරවිට කීරිවි නිකාම් බලන් ඉන්න මුකුත් තියෙන්නේ මට ඕන කරන එක දාපුවම මම බලන ඒ එතන යෙදුනේ මම එතනම මනස්කාරයක් කරනවා ඒ බලන කීරි මොහොතම මම යූස් කරනවා මම කාට හරි ඉගෙන ගන්න දැන් හිත නොවැටෙනවා කියලා කියනවා අනිත් අතට හොඳට මේ ෆ්‍රීසිං වෙනවා කියලා කියනවා ඒ වගේම මොකද මොකද්ද මේ මම එතනට ෆෝකස් කළා හොඳ මනස්කාරයක් කළා දැන් මානසික පස්ස මානසිකාරය කියන්නේ ඒක දහම අපිට අපිට අහුවෙන්නේ නැහැ. ඇසට රූපයක් දැක්කහම ඒක අහුවෙන්නේ නැහැ. ඒක උතරින්ම මම ගහම ගැන පොඩ්ඩක් දුමක් ශනේ කරනවා. යනවාට වේදනාවක් තියෙන්නේ ඒ විදිහට. ඒ කියන්නේ මොකද ඒ තන තන තමයි මේ විදර්ශනා කරන්නේ. ඉතින් මට ඒ අවස්ථාව මම එච්චර ගම ඒ විදිහට. කියලා මම හිතන්නේ. අපිට වෙන්න පුළුවන් දෙන්නේ නැහැ මම හිතන්නේ. එහෙමයි සම්බන්ධ මේ අපි සාමාන්‍යයෙන් ජොබ්ස් වලට මේ ඉන්ටර්වල් එක ගියන් පස්සේ අහන එක ප්‍රශ්නයක් තමයි මේ මොකද්ද තමන්ගේ මේ වීක් පොයින්ට්ස් කියලා දුර්වලකම් මොකද්ද කියලා. ඉතින් අපිට ඉතින් බොහෝ විට ඔය තමයි නේද? ඔය එහෙම නේද? එතකොට ඔබතුමා මේ ප්‍රශ්නෙට හොඳට උත්තර මම හිතා සාමාන්‍යයෙන් ඔබතුමා මේ ප්‍රශ්නෙට හොඳට උත්තර දෙනවා ඇති ඉන්ටර්වල් එකත් මම හිතන්නේ. මොකද මේ weak point එක කියන්නේත් අපි කියන්නේත් ඒක මේ positive පැත්තෙන් කියන්නේ ඒකත් අර interview එකේ තමයි marks වැටෙන විදිහට තමයි කියන්නේ. ඒ වගේ ඔබතුම උත්තර දුන්නේ ඒක හොඳයි. ඒක හොඳයි. කෙසේ වෙතත් මම ඔව්. ඒක නැත්තම් අපි ජීවත් වෙන්නේ දැනේ දලුත් මාතේ ඇයින අපි RN එකට ගියා කියමු ඒ RN එකත් ප්‍රශ්නේ. නේ කවන්නේ කවන්නේ සමාන අපි ඉස්සරට යමු. හොඳයි. මම අදහස් කරේ සමාන අපි ඉස්සරට යමු. කොක්ලගේ මහත්මයාට මම යමු වෙනවා. කොක්ලගේ මහත්මයා දැන් මට හිතෙනවා අපි තථාගතයන් වහන්සේ මේ අපිට මේ දේශනාවන් කරනවා නම් කිසි මට මතකයි චිත්‍ර මහත්මී වේද අපිත් කතා කරනකොට ඒක අම්මා කෙනෙක් ගැන කිව්වා. ඒ වගේ කෙනෙක්ට නම් මේ දේශනාව කළේ මේ දේශනාව තුළ සියල්ලම තියෙනවා. කෙනෙකුට මේ තමන් අර පෙර ඉගෙනගත්තු දේවල් බණ අරම ඔක්කොම දාලා පටලව ගන්න නැතුව මේ එකින් එකට පියවරින් පියවරකට තථාගතයන් වහන්සේ කියන දේ අගෙන හිටියා නම් මොනවද මේ සිද්ධ වෙන්නේ කියලා සියලුම ධර්මයන් ගැන ආબોධ කරගෙන නිමාව දක්වන සියල්ලම තියෙනවා. අපිට ඒක කොච්චර මේ අර වැහිලා ධාවරණ වෙලාද කියලා පේනවා. අපි මේ දන්න කියන දේවල් අහලා තියෙන දේවල් වලින් මොකද අපි ඒ එතන සතගතන් වහන්සේ කියන තැන ඉන්නේ නැහනේ නේද? අපි දැන් සාකච්ඡා තුනත් අපි ඒ කොටුවක ඉන්න හදනකොට අපි ඒක පනිනවා. පනින්නේ මොකද? අපි අර දන්න දේවල් නිසා. ඒක වර්ධනේ මේකත් ධර්මයෙන් තමයි. ඉතින් එහෙම ඒක ඉතින් මේ බාධාවත් අපිට මට හිතෙන්නේ පේනවා අපිට නේද? අම කොග්ලගේ මහත්මයා ඩියෝ වෙනවා. කොග්ලගේ මහත්මයා අපි දැනට ඉන්නේ සාකච්ඡා කරමින් ඒ මම හිතන්නේ 6 වෙනි කාරණාව වෙන්න ඕනේ. දලුවත් මහත්මයා මම මේ අතරේ මේ අපේ කටුකුරුම්දේ ස්වාමීන් වහන්සේගේ මේ සම්බන්ධව ඊපු ටිකක් මට හම්බ වුණා. එක පොඩ්ඩක් මම කියවන්නද උපමාවක්? හොඳයි කියවන්න. මම හිතන්නේ මේක උදව් වෙයි තේරුම් ගන්න. එතකොට මේක තියෙන්නේ නිවනේ නිවීම 9 වෙනි දේශනයේ ඒකේ දැන් ඡන්ද මූලක අවසෝ සබ්බේ ධම්මා එන පටන් අරන් අපි උපමාවකුත් මුල් කරගෙනම මේක තෝරන්න බලමු. දැන් මේ උපමාව තමයි මේ නට හරි හඳයි කියලා හිතන්නේ. දැන් ඔන්න යම් කිසි කෙනෙක් කූඩයක් අරගෙන කිට්ටු වෙනවා අහක දාන්න තියෙන කසල ගොඩක් මේ කූඩයට එකතු කරලා විසි කරන්න. එතකොට මේ කසල ගොඩ පිළිබඳව මේ පුද්ගලයා තුල තිබෙන්නේ ඒකත්ව සංඥාවක්. ඒකත්ව කියලා කියන්නේ මේක කසල ගොඩ. එකක් හැටියට අරගෙන. ඒ කියන්නේ මුළු කසල ගොඩම කුණු ගොඩක් විසි කරලා දාන්න ඕන කියලා. ඊළඟට පහත් වෙලා මේ කූඩේට කසල ගොඩ පුරවනකොට ඔන්න එකපාරටම දකිනවා මේකේ තියෙනවා මණිකක්. එතකොට කසල ගොඩේ තිබුණත් මණිකමයි කියලා ඔන්න ඊළඟට මණිකටයි ඡන්දේ දෙන්නේ නැහැ. දැන් ඡන්දේ වෙනස් වෙන්නේ නැහැ. මුලින් කසල ගොඩ කියලා තිබුණා ඊළඟට මණිකටයි ඡන්දේ දැන් කැමැත්ත. මණික පිළිබඳව ඊළඟට ඡන්දේ ඇති වෙනවා. අනේ ඡන්ද මූලකා උසෝ සබ්බේ ධම්මා. අර කසල ගොඩක් හැටියට තිබුණා එකෙන් නම් මණිකක් උපන්නා. ඡන්ද මූලකා ඡන්දේ තමයි මුල්ුමේ ඒකක. ඊළඟට මානසිකාර සම්භව මෙනෙහි කිරීම නිසායි ඒකේ ප්‍රබවය හට ගැනීම සිදු වුනේ. සමහර විට හිතන්න පුළුවන් මණික උපන්නේ අර මණික් පතලේ හරි තව කොතැනක හරි කියලා. නමුත් බුදු පියාණන් වහන්සේගේ මනෝපුබ්බංගම ධම්මා කියන ධර්මතාවට අනුව උපදින තැනයි ඊළඟට කියන්නේ මුල්ුනේ ඡන්දයයි. එතන ඊට කලින් ඒ මනෝපුබ්බංග එක විස්තර කරන අර මනෝමය කියන සිද්ධිය එතනින් පස්සේ කුසල කුසල පැත්තට යන්න කලින් මනෝපුබ්බංගම ධම්මා මනෝසෙත්ත මනෝමය කියන කොටස. ඊළඟට සම්භවය හටගන්නා ස්ථානය මානසිකාරයයි. මෙනෙහි කිරීමයි. කස්ස සමුගය සබ්බේ ධම්මා. ඇසට ස්පර්ශ වුණා මණික විශේෂ දෙයක් හැටියට. ඇසට ස්පර්ශ වුණා මණික විශේෂ දෙයක් හැටියට. අර කසලගොඩේ තියෙන අනිත් දේවල් අතරේ මැනිකට විශේෂයක් ඇති වුණා. මේක පිළිබඳව ස්පර්ශයක් ඇති වුණා. මේ සම්බන්ධව දැන් ඔන්න පස්සේ හටගත්තා මැනික සම්බන්ධව. හේ ගැටුණා මේක. අන්න පස්ස සමුදය. ඊළඟට වේදනා සමෝසරණ. එතනත් දලුවත් සමහත්තය මම අර ඔබතුමා කියපු එකට වෙනස් අදහස් ටිකක් මේ අපේ පිටක එකෙත් තියෙනවා. ඊළඟට මම ඇතරි පාලි ඩික්ෂනරියෙත් බැලුවා. මේ දෙකේම තියෙන්නේ මේ රැස් කිරීම කියන අදහසකුත් තියෙනවා. ඒකත් චුට්ටක් සාකච්ඡා වුණත් හොඳයි. ඔබතුමා කියන අදහසත් අපිට ගන්න ඕන. ඒක සාකච්ඡා කරන්න ඕන එකක්. දැන් මම ආයේ මේක කියවනවා. වේදනා සමෝසරණ. මේ මැනික දැක්කත් එක්කම ඒ පිළිබඳ සැප වේදනා රාශියක් සිත පිළිබඳව සිතේ ඇති වෙනවා. වේදනා සමෝසරණ. ඒ ඔක්කොම දිහිල්ලා එකතු වෙන්නේ වේදනාවටයි. මේ ස්වාමීන් වහන්සේ එතන පෙන්නනවා ඒ ඔක්කොම දිහිල්ලා එකතු වෙන්නේ වේදනාවටයි කියන අදහස වේදනා සමෝසරණ කියන එක. ඊළඟට සමාධි සමුකා. එතකොට මෙතන මේ කියන්නේ මිච්ඡා සමාධියක් වෙන්න පුළුවන්. නමුත් අර මැනිකටයි හිත ගිහිල්ලා තියෙන්නේ. මැනිකටම යමුණ සමාධියක් දැන් තියෙන්නේ. මිච්ඡා සමාධියක් වෙන්න පුළුවන්. නමුත් සමාධියක් ඒක. ධර්මතාවක් වශයෙන් බලනකොට ඒක දෙයක් හැටියට වෙන් කරගත්තා. කසලගොඩ ගැන නෙවෙයි දැන් එහෙම පිටින්ම මෙයාගේ භාවනාව අර මැනික ගැන. මෙයාගේ භාවනාව අර මැනික ගැන. ඒක හයිලයිට් කරලා තියෙනවා. ඒක නම් දෙතරක් ඒ. ඊළඟට සතාධිපත්තේයෝ සබ්බේ ධම්මා. මේ අධිපතිකම යම් කිසි දෙයකින් තව දෙයකින් වෙන් කරලා ඒක ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට නොවිසුරුණු සතියක් අවශ්‍යයි. වික්ෂිප්ත බව තියෙනවා නම් වෙන දේවලටත් ඒක ඇදිලා යනවා. ඒ අවධානය, ඒ මානසිකාරය ඇදිලා යනවා. අන්න ඒක නිසා තමයි මේකේ අධිපතිකම කරන්නේ සතියයි. නිත්‍යව සතිය වෙන්න පුළුවන්. නමුත් මැනිකටයි දැන් සතිය ඇදිලා තියෙන්නේ. තීරණාත්මක කොටසන්නේ ඊළඟටයි තියෙන්නේ පඤ්ඤුත්තරා. දැන් මේ මැනික පිළිබඳව කොයි ආකාරයෙන් හරි නිත්‍යවසෙන් හෝ සතිය සමාධියත් හැදුනා. මම ඉතුරු ටිකක් කියවන්නද නැත්නම් එතනින් නවත්තන්නද සාරය තැනකම්? ඔව් අපි මං හිතන්නේ නතරක. මොකද අනිත් ටික අපි කල්යාණ මිත්‍රත් එක්කම යමින් කරමු. මොකද ඒක හරිය වැදගත්. ඔබතුමාගේ දැන්ගෙන අපි එක මේක කරුකුණ දේශනාවසකේ දේශනාව කොටසක් හම්බෙච්ච හරිය වැදගත්. අපි ටිකට නැවතෙමු. අපි දැන් කතා කරපු තුනේ ඉමු. ඔබතුමේ ඊටු දෙකට ගියා සමාධියට. ඒකත් හොඳයි. අපි එමුනම් මේ වේදනාව ගැන ඔබතුමා කියපු දෙන්නේ නැවත සැලැප් පොඩ්ඩක් කියන්නේ පොතේ තියෙන දේ. ඔව් වේදනාව ගැන දැන් පිටක.lk එකේ ඉන්නේ මේ ක්‍රස් කිරීම කියන අදහසින්. නෑ ස්වාමිනවාසික කොමක් ක්‍රස් කරනවා. ස්වාමිනවාසික කොමද කියලා තියෙන්නේ. වේදනා සමෝසරණ. මේ මැනික දැක්කත් මේ මැනික දැක්කත් එක්කම ඒ පිළිබඳ සැප වේදනා රාශියක් සිත පිළිබඳව සිතේ ඇති වුණා. වේදනා සමෝසරණ. ඒ ඔක්කොම ගිහිල්ලා එකතු වෙන්නේ වේදනාවටයි. ඒ කියන්නේ අර සැප වේදනා රාශියක් මේක හින්ද ඇති වුණා කියනවනේ. ඒ ඔක්කොම ගිහිල්ලා එකතු වෙන්නේ වේදනාවටයි කියන අර්ථයෙන් තමයි වේදනා සමෝසරණ කියලා එතන සඳහන් වෙන්නේ. තිරුවන් සරණයි. ඔව් තිරුවන් සරණයි. තිරුවන් සරණයි බොහොම පිං. ඔව් ඒ නෑ ඒ වගේ තමයි. මම සරල වශයෙන් නේ මම තේරුම් ගන්නේ. මට හැම සබ්බ ධර්මයකටම සමෝසරණේ වේදනාවයි කියන එක මම සාමාන්‍යයෙන් අර කල්පනාවට ගන්නේ. සෑම ධර්මයක් කියලා කිව්වන් පස්සේ මම හැමදාම මතක් කරගන්න මේ කොටසක් තියෙනවා තත්ත්වගත මාසිකයේ දේශනාවේ. මට කියන්නේ නම් දැන් ප්‍රත්‍යක්ෂ ඥානෙ නේද? නෑ මොකද්ද? යන්ත මහත්තයා මතකද මම වෙනතරම කියනවා මේ ඒ එතෙන්දි කියන්නේ මේ යම් කිසි මේ අපේ සත්වයක් හැටියට මගේ පැවැත්ම කවදා කොතනක පටන් ගත්තාද? ඒ පටන් ගත්තේ මොහොතේ ඉඳන් මේ සත්වභාවය ඉවර වෙන අසංකත භාවයට යන තත්ත්වයක් ඇද්ද? ඒ විශාල පරාස ප්‍රදේශ විහාර ඥානෙ තථාගතයන් වහන්සේගේ ප්‍රදේශ විහාර ඥානෙ කියන්නේ. ඒතරී ඒ පරාසයේ තුල මා විසින් කරනවානේ බොහෝ සංස්කාර, බොහෝ ධර්මයන්, සියලුම ධර්මයන් මා විසින් කෙරෙනව සියලුම ධර්මයන් ඒවා අනිවාර්යම මේ බොහෝ කාලයක්ම මිත්‍යාව පැත්තේවා අකුසල් පැත්තේවා පසුව කාලයක කෙටි කාලයක කුසල් පැත්තේවා කුසල් සහ අකුසල් දැන් කාලේ ඉතින් තවත් ඉදිරි කාලයකදී කුසල්ම පමණක් කරමින් ගිහිල්ලා කොයි වෙලේ හෝ අවසාන රහත් මාර්ගඵල චිත්තයකුත් ඇති වෙලා ඒකත් කිසියම් ධර්මයක් සංස්කාරයක් සංකත පැති තියෙන්නේ ඒකෙන් පස්සේ මට අසංකත ඒ අසංකත තත්වයක් මට නෙවෙයි අසංකත තත්වයක් ඇති වෙයි. ඒ මුළු ඒ සියලුම සංස්කාර අරහත් මාර්ගඵල චිත්තය දක්වාම තිබෙනව සියලුම ධර්මයන් පවතින්නේ වේදනාව මුල් කරගෙනයි කියලා ඒ ප්‍රදේශ විහාර ඥානෙදිත් කියවෙනවා. එතකොට මේ වේදනාව අපි වසන්ත මහත්තයා මතක් කරා වගේ වේදනාව සුඛ හෝ දුක හෝ දුක්ඛම සුඛ හෝ මොකිසියම් ආකාරයේ වේදනාවක් වේදීයතාවයක් වේදනාවක් මුල් කරගෙන කියන කාරණාව. ඉතින් මම දකින්නේ මෙතනත් කියවෙන්නේ එහෙමයි කියලා. ඉතින් ඒ කිසියම් ඕනෑම දෙයක් මම කරනවා නම් කරන්නේ ඒ තුලින් මට ඇත්තව කිසියම් වේදනාවක් ඉඳා කියන කාරණාව. සමෝසරණේ. ඒ කියන්නේ ඒ කරන්නා වූ ධර්මයේ සමෝසරණේ. එහෙම නැත්නම් ධර්මයේ පැවැත්ම ධර්මයේ හේතු වෙන්නේ ධර්මයේ මොකද මම අර වේදනාව වැදගත් කරට ඒකෙන් ලැබෙනා වේදනාව වැදගත් කරට සලකන හින්දා කියන අර්ථයෙන් තමයි මට උළුට ආවේ ඒක. ඉතින් අපිට ඒකටම මම තව පොඩ්ඩක් මතක් කරන්නම් අර මදුපින්ඩික සූත්‍රය වගේත් වේදනාවට මුල් තැන දීලා තියෙනවා. තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනාව. ඊළඟට යං වේදේති තම සංඥානාති යමක් වෙන්නේ ඒ ගැන තමයි අපි අඳුනගන්නේ යම් සංඥානාතේ සංඒකත්තේටි. පෙරවන් සරණයි. ඔව් තෙරවන් සරණයි බොහොම පිං. අපි අනික් කොටස් දෙක දැන් ඔබතුමා අපිට සුවන්වාසිකේ දේශනාවෙම හොඳට මතක් කරලා දුන්නා. ඒ ටික තේරුම් ගන්න ටිකක් අපහසුයෙන් හිටියේ. ඒක හැබැයි කියනකොටම වගේ දැන් තේරුණා. නමුත් අපි අනික් කාලයන් මෙතුණු මෙරිණුත් එතන පොඩ්ඩක් නතර වෙමු. හැම ධර්මයකටම ප්‍රමුඛ කොට ඇත්තේ කුමක්ද කියන එක ඊගාවට තතක දැන් වහන්සේ ඇහුවේ. උන්වහන්සේම පිළිතුරු දුන්නා හැම දහමක්ම සමාධිය ප්‍රමුඛ කොට තියෙනවා කියන කාරණාව. ඉතින් අපි ඒ ගැන පසුව සම්බන්ධ වුණත් කොහොමද සාකච්ඡාවක් අපි ජයන්ත මහත්මයාගේ එහෙම මේ සම්බන්ධයක් නැතුව කරන්නේ එතුමා සම්බන්ධල ඉඳිද්දී නේද අපි එතුමාගෙන් අහමු කතා කරන්නේ කින් මූලික සූත්‍රයයි නමුත් කින් මූලික සූත්‍රය ගැන සම්බන්ධ නොවී හිටියත් ඔබතුමා බලන්න නොතිබුණ හිටියත් ගැටලුවක් නැහැ කතා කරන්නේ සබ්බ ධර්ම හැම ධර්මයක්ම කුසල් අකුසල් ඔබත් මමත් කරන හැමදාම කුසල් අකුසල් ගැන කතා කරන්නේ අන්නේ කුසල ලකුසම් වලට ප්‍රමුඛ වෙන්නේ ප්‍රමුඛ කොට ඇත්තේ කුමක්ද සමාධියයි කියලා තථාගතයන් වහන්සේ කිව්වා නම් ඒක කොහොමද අපි තේරුම් ගන්නේ අකුසල් පැත්තේ ධර්මයකින් මට කියලා දෙන්න. නෑ තමයි තාත්තේ. පෙරන් සමයි දරුවත් මහත්තයාට හැමෝටම නෑ ඇත්තට මේක සමාන පොඩි ඉස්සරහ කියන්න මේක බලනකොටම තේරෙන දෙයක් තමයි මේ පළවෙනි හතර නම් අපිට තේරෙනවා කුසල කුසල කියන එකට දෙකම බොහොම ඉක්මනින් ගලප ගන්න පුළුවන් කියලා. නමුත් ඉතිරි තුන ගත්තා ඉතිරි හතර ගත්තාම තමයි සමාධි ප්‍රමුඛ සබ්බේ ධම්මා සතාධිපතෙය සබ්බේ ධම්මා පඤ්ඤුත්තර සබ්බේ ධම්මා විමුක්තිසාර සබ්බේ ධම්මා කියනකොට අර ඒක නිකන් අර දෙපැත්තටම ගන්න පුළුවන් ද කියලා වගේ තත්ත්වයක් තමයි මට බැලු බැලමට හිතෙන. ඉතින් මමත් ඇත්තටම කැමතියි අර ඔග්ගලගේ මහත්මයාගේ විස්තරය ඇත්තටම අහගන්න මේ පඤ්ඤුත්තරා විමුක්තිසාරා කියන එකට යන හැටි අපි පස්සේ දැනගන්න පුළුවන් වෙයි. චිත්තකරාර කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේගේ විදිහට නම් ඇත්තටම හිතුවේ මේ සමාධි ප්‍රමුඛ කියලා ගත්තාම මේ සමාධිය කියලා කියන්නේ සිතේ තියෙන ඒකාග්‍රතාවයි කියන එක තමයි දැනගෙන තියෙන්නේ. ඒකාග්‍රතාවයටම තමයි සමාධිය කියලා කියන්නේ. ක්ෂණ මාත්‍ර සමාධියක් වුණත් ඒක ඒ ඒකාග්‍රතාවය කියන්නේ යම් කිසි අරමුණක් කෙරෙහි බැසගත් ගතිය කියන එක තමයි මේ සමාධි කියලා මට්ටමින් හඳුන්වන්නේ. ඉතින් ඇත්තටම ඒ ඒකාග්‍රතාවේ නැතුව කිසිම දෙයක් දැනගන්න බෑ. ඉතින් අපි අභිධර්මයේ පැත්තෙන් කතා කරනවා නම් ඒකාග්‍රතාව කියන චෛතසිකයේ හැම සිතකම යෙදෙනවා. ඉතින් ඒ අතින් බලනකොට සියලු ධර්මයන් කෙරෙහි මේ සමාධිමත් නැත්නම් සිතේ ඒකාග්‍රතාවය කියන එක සර්වචිත්ත සාධාරණ විදිහටම යෙදෙනවා හැම සිතකටම සාධාරණ විදිහට. ඉතින් ඒ පැත්තෙන් නම් මතු කරලා කියන්න පුළුවන් මේ සමාධිය කියන එක හැම ධර්මයකටම යෙදෙන බව. දරුවත් මහත්මයා බොහොම කෙටියෙන් තේරුවත් ගන්න. තේරුවන් සන්නේ බොහොම පිං. මම ගොගලි මහත්මයාට අමතු යොම වෙනවා. ගොගලි මහත්මයා කටුකුන්දේ ස්වාමීන් වහන්සේ මතක් කරපු උදාහරණේ මතක් කරන හරිම වැදගත් එක. ඒක අපිට උදාහරණයක් පමණයි. එතකොට අපිට ඒක යොදා ගන්න පුළුවන් අපේ හිතට අපි කරන දේවල් වලට. මම ආර්දනා කරන කට්ටියලු මිත්‍යෙන මේ ධර්මයේ හරියට තේරුම් ගන්න නම් අද සූත්‍රය අහලා ඉවරයක් කරලා මෙන්න අහුව එකත් කියලා ඉවර කරන්න නැති තැනකින් ගන්න නම් තමන්ගෙම අකුසල පැත්තක එකට හිතලා බලන්න මේ තථාගතයන් වහන්සේ කිව්වේ මොකද්ද මේ සමාධිය කියන කාරණාව ඒකාග්‍රතාව කියන වචනෙන් ගන්න අරගෙන කොහොමද මේ ඒකාග්‍රතාවයක් ඇති වෙන නිසාද මම මේක යන්නේ කියන එක චුට්ටක් අර ඇතුළට බැහැපු තැනකින් දකින්න පුළුවන් නම් මම කොකලගේ මහත්තයට වෙනවා. ඔව් මෙතන මේ එතකොට මේ ස්වාමීන් වහන්සේ විස්තර කරනකොට වේදනා සමෝසරණා කිව්වා මේ මැනික දැක්කත් ඒ තමයි ඒ පිළිබඳ සතර වේදනා රාශියක් සිත පිළිබඳව සිතේ ඇති වුණා වේදනා සමෝසරණා. ඒ ඔක්කොම ගිහිල්ලා එකතු වෙන්නේ වේදනාවට. ඊළඟට සමාධි ප්‍රමුඛ. එතකොට මෙතන මේ කියන්නේ මිත්‍යා සමාධියක් වෙන්න පුළුවන්. නමුත් අර මැනිකටයි සිත ගිහිල්ලා තියෙන්නේ. මැනිකටම යොමු වෙන සමාධියක් දැන් තියෙන්නේ. මිත්‍යා සමාධියක් වෙන්න පුළුවන්. නමුත් සමාධියක් ඒක ධර්මතාවක් වශයෙන් බලනකොට ඒක දෙයක් හැටියට වෙන් කරගත්තා. කසල ගොඩ ගැන නෙවෙයි දැන් එහෙම පිටින්න මෙයාගේ භාවනාව අර මැණික ගැන. කසල ගොඩ ගැන නෙවෙයි දැන් එහෙම පිටින්න මෙයාගේ භාවනාව අර මැණික ගැන. අන්න ඔතන අපිට ඒ සමාධිය ගැන අදහසක් ගන්න පුළුවන්. ඔව් කලින් කිව්ව ඔක්කොම උන්වහන්සේගේ වචනමයි නේද? සමාවෙන් මම එහෙවට. ඔව්. හොඳයි හොඳයි උන්වහන්සේගේම වචන නම් ඒකයි කියවන්න උන්වහන්සේගේ වචන විතරයි ඒ විදිහට මම කියන්නේ. ඊළඟට සමාධි ප්‍රමුඛා. එතකොට මෙතන මේ කියන්නේ මිත්‍යා සමාධියක් වෙන්න පුළුවන්. නමුත් අර මැණිකටයි විත ගිහිල්ලා තියෙන්නේ මැණිකටම යමෝන සමාධියක් දැන් තියෙන්නේ. මිත්‍යා සමාධියක් වෙන්න පුළුවන්. නමුත් ඒක සමාධියක් ඒක ධර්මතාවක් වශයෙන් බලනකොට ඒක දෙයක් හැටියට වෙන් කරගත්තා. කසල ගොඩ ගැන නොවේ දැන් එහෙම පිටින්න මෙයාගේ භාවනාව අර මැණික ගැන. ඒ පොතේ තියෙන විදිහ තමයි මම කිව්වේ ඒ වචනවලින්ම. ඉතින් මෙතන මම දකිනවා මේ සමාධිය කියන එකත් අපි පොදුලේ ගත්තහම දෙපැත්තටම ගන්න පුළුවන් එකක්. ඒක මම දකිනවා ඉතුරු කොටස්වලටත් අපි අපේ මතය දාන්නකව විරුද්ධව බැලුවොත් මේ විදිහට ගන්න පුළුවන් කියලා. ඉතින් මම මේක උපමාවනේ. එතකොට ඒ උපමාව මට හිතෙන ටික තමයි මම දැන් කියන්නේ. ඒක දැන් අපි කසල ගොඩක් කියන එක සමහර විට අපිට මුලින්ම ඇහැට අරමුණු වෙන සියල්ල වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇහැට ඇති වෙන දර්ශනය. එතකොට ඒ තුලින් අපි දෙයක් වෙන් කරලා ගන්නවා. ඒක විදිහට තමයි මේ මැණික කියලා ගන්න. එතකොට මේ වෙන් කරගත්තු එක ඒක දෙයක් හැටියට වෙන් කරගත්තා. දැන් අපිට අර තේන ඔක්කොම වැදගත් නෑ. අපිට අවශ්‍ය දේට විතරයි දැන් අපේ සිහිය යොමු වෙලා තියෙන්නේ. ඒකට තමයි අපේ සමාධිය යොමු වෙන්නේ, ඒකාග්‍රතාවය යොමු. ඒ විදිහට තමයි මම මේ සයින්හන්සගේ ප්‍රමාව දකින්නේ. ඒක අපේ ආයතන 6ටම අරගන්න පුළුවන්. ඒකට ආයතන 6 මොනවා අරන් දුන්නත් අපි ඒකෙන් එකක් වෙන් කරගෙන ඒක ගැන තමයි ඊළඟට අපේ ඒකාග්‍රතාවය තියෙන්නේ කියන පැත්තෙන් තමයි මම ඔය සමාධි ප්‍රමුඛා කියන්නේ. සමාධිය ප්‍රමුඛ වුණා කියන එක දකින්නේ. පෙරුවන් කරණයි. තිරුවන් සරණයි. මට ගෞරවයෙන් පද්මා මහත්මිය දිව වෙනවා. පද්මා මහත්මිය ඔබතුමිය මාත් සමග දවසක් පෞද්ගලික මට්ටමට කතා කරනකොට ඔබතුමිය මට ලස්සනට දෙයක් කිව්වා. අනේ ඒකත් ඔකට සම්බන්ධයි වගේ නේද පද්මා මහත්මිය? කියන්නේ අපි ඇහැක් කරලා බලනකොට අපිට එකක් නෙමෙයි බොහෝ දේ පේනවනේ නේද? පිරුණට අපේ අවධානය ගන්න එහෙම නැත්නම් ෆෝකස් එක තැනකට එනවා, එක තැනකටනේ. ඉතින් ඒකත් මේකට සම්බන්ධ කරගන්න පුළුවන්ද මේ පද්මා මහත්මිය? තිරුවන් සරණයි. මෙතන මම සමාධිය හැටියට දක්වන්නේ දැන් ඇත්ත චිත්‍රය. මම හිතන්නේ මම කතා කරන්නේ චිත්‍රයක් ගැන වෙන්නේ නැහැ. අපිට යම් කිසි දෙයක් අපි බලනවා නම් අපිට පේනවා ගොඩක් දෙයක් චිත්‍රයක් හැටියට. අපි ඒක දන්නේ චිත්‍රයක් බව. ඒකකට දැන් මේ සේද තියෙන කෝපයක් නම් අපි කෝපය දිහා බලනකොට ඒ කෝපය විතරක් නෙමෙයි අපිට පේන්නේ. ඒ මේකයක් ඒ කාමරයක් ඒ ඔක්කොම තියෙනවා. නමුත් අපි කෝපය විතරක් වෙන් කරලා ඒකට විතරක් අපේ අරමුණ ඒක විතරක් අරමුණක් හැටියට ගන්නවා. එතකොට මුසලමන් ඒකාග්‍රතාවය දකින්නේ නම් පංචමී වර්ණ යට කරලා සම්පූර්ණයෙන්ම මේ නිවන පැත්තට ඒ කියන්නේ අපි දත්ත අරමුණ විග්‍රහ කිරීමේ විදර්ශනා කිරීමේ යෙදීමක් ඇටියටයි මම දකින්නේ. ඒ කුසල් පැත්තේ නේද? ඒ කුසල් පැත්තේ ඔබ්ජෙක්ට් එකක් සම්බන්ධ වුණොත් නේද එහෙම වෙන්නේ? ආ කුසල් අකුසල් කියන එක දැන් අපි ලෝකය තුල ඉන්නකම් තමයි කුසල් අකුසල් කියලා එන්නේ. මම හිතන්නේ මෙතන තියෙන්නේ අපි කුසල් අකුසල් අභිපව යන බව මට දැනෙන්නේ. මම ඒක අපව කොපල මහත්තයාටම යොමු කරන්න මන්තරුවන් කරනවා. හොඳයි. තිරුවන්සන්නේ කොකලි මහත්මයා අපි ඔබතුමාට යොමු වෙනනම් ඊටු ටික සම්පූර්ණ මේ වෙලාවක් ඉවර දක්වාම ගෙනියන්න මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දේශනාවත් උදව් කරගෙන උදාහරණ සහිතව කල්පනා ඉල්ලා සිටිනවා. හොඳයි හොඳයි තිරුවන් සරණයි. ඔව් ඒ පත්ම මහත්මිය කිව්වා වගේ දැන් ඇසට අරමුණු වෙන්නේ අපි එක මොහොතක් ගත්තොත් ඇසෙන් ගන්න නිකන් ෆොටෝ එකක් ගත්තා වගේනේ ඉදිරියේ තියෙන සීරගෙන වර්ණ සටහනක් උපද්දිතුවා හැතුල. එතකොට දැන් මනසෙන් ඔය වර්ණ සටහනේ මොකක් හරි එකක් නේ අපි දෙයක් කියලා ඔන්න හිතන්න පටන් ගන්න. ඒක තමයි ඒකට චිත්ත ඒකාග්‍රතාවයක් අර කොබෙන්න එකකට යොමු කරගත්තා. එතන ඊළඟට අර ඔක ලෝකයට අයිතිද නැද්ද කියන්නේ ඒක දෙයක් කරගෙන ඉදිරියට වෙන දෙයක් කරගත්තොත් ලෝකයට අයිති වෙනවා. ඒ වගේම අපි ඉස්සල කතා කළා යෝනිසෝ මානසිකාර්ථකට ගියොත් මේක හටගත්තේ කොහමද කියන තැන ආයතන පිළිසඳ දකින්න පුළුවන් වුණත් පේනවා. දැන් මේ ඇහැ උපද්දපු වර්ණ සංඥාව ගැන මේ හිතෙන්නේ කල්පනා කරන්න. හිතෙන් කල්පනා කරනකොට අර පරණ අද්දකීම් ටික ඇදලා අරන් නේද ඔතනින් දෙයක් වෙන් කරගත්තේ. ඊළඟට හිතෙන් හදලා දැනගත්තේ ඉදිවි කියන්නේ අවිද්‍යාව මත නේද කියන එක. ඊළඟට අපි මේ මම මේක මේ කියවන්න අර ඒ සමාධිය එතකොට තේරුම් ගන්න මේ මේකේ කියලා තියෙන විදිහට නම් සමාධි සමුකා කියනකොට මම ආයේ සාමිනාසිකෙක් එක්කනින් ගන්න කියවන්නම් මේ ඒ පොතේ තියෙන වචනමයි දැන් මෙතනින් අහත. ඊළඟට සමාධි සමුකා. එතකොට මෙතන මේ කියන්නේ මිච්ඡා සමාධියක් වෙන්න පුළුවන්. නමුත් අර මණිකටයි හිත දෙහිලා තියෙන්නේ. මණිකටම යමු වෙන සමාධියක් දැන් තියෙන්නේ. මිච්ඡා සමාධියක් වෙන්න පුළුවන්. නමුත් ඒක සමාධියක්. ධර්මතාවක් වශයෙන් බලනකොට ඒක දෙයක් හැටියට වෙන් කරගත්තා. එතනත් ඒකත් මම අපව මතක් කරනවා ධර්මතාවක් වශයෙන් බලනකොට ඒක දෙයක් හැටියට වෙන් කරගත්තා. එතන අර මේ කායිකයේ සබ්බේ ධම්මා කියනකොට සියලුම ධර්මතා ඒක ධර්මතාවක් වශයෙන් බලනකොට ඒක දෙයක් හැටියට වෙන් කරගත්තා කියන අදහස මට එනවා. කසලගොඩ ගැන නෙවෙයි දැන් එහෙම පිටින්ම මෙයාගේ භාවනාව අරමණික ගැන. ඊළඟට සතාධිපතයෝ සබ්බේ ධම්මා මේ අධිපතිකම යම්කිසි දෙයක් තව දෙයකින් වෙන් කරලා ඒක ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට නොවිසුරුණු සතියක් අවශ්‍යයි. ඒකට අර සිහිය පිහිටලා තියෙන්න ඕන එතෙන්ට නොවිසුරුණත් එහෙම ඒක නෙමෙයි වෙන වෙනවා සිහියෙන්න පුළුවන්. ඒකට නොවිසුරුණු සතියක් අවශ්‍යයි. මේ අය මම පොතේ තියෙන එක මම එකසරයක් කියාගෙන යන්නම්. ඊළඟට සතාධිපතයෝ සබ්බේ ධම්මා මේ අධිපතිකම යම්කිසි දෙයක් තව දෙයකින් වෙන් කරලා ඒක ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට නොවිසිරුණු සතියක් අවශ්‍යයි. වික්ෂිප්ත බව තියෙනවා නම් වෙන දෙවලටත් ඒක ඇදිලා යනවා. ඒ අවධානය ඒ මානසිකාරය ඇදිලා යනවා. අන්න ඒක නිසා තමයි මේකේ අධිපතිකම කරන්නේ සතියයි. මිච්ඡා සතිය වෙන්න පුළුවන්. නමුත් මණිකටයි දැන් සතිය එදිලා තියෙන්නේ. තීරණාත්මක කොටස ඔන්න ඊළඟටයි තියෙන්නේ. පඤ්ඤුත්තර. දැන් මේ මණික පිළිබඳව කොයි කොයි ආකාරයෙන් හරි මිච්ඡා වශයෙන් හෝ සතියක් සමාධියක් හැදුනා. දැන් යම් කිසි විදියකින් ධර්මානුකූලව මේකෙන් එතර වෙන්න ඕන නම් මේ මණිකම කර්මස්ථානයක් කරගෙන නිවන් දකින්න ඕන නම් කරගත යුතු දෙයයි ඊළඟට තියෙන්නේ. පඤ්ඤුත්තරා සබ්බේ ධම්මා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මණික විනිවිද දැකලා ආයිත් මේක කසල ගොඩටම අයිති දෙයක් බව වටහා ගැනීමයි කරන්න තියෙන්නේ. මේක ආයි කියන්නම්. අඤ්ඤුත්තරා සබ්බේ ධම්මා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මැනික විනිවිද දැකලා ආයිත් මේක කසල ගොඩටම අයිති දෙයක් බව වටහා ගැනීමයි කරන්න තියෙන්නේ. ඒක සිහි කරගන්න මේ දැන් මගේ වචන කියන්නේ අර කසල ගොඩෙන් අපි මැනික උපද්දගෙන ඒක ප්‍රමුඛතාවය දීලා ඒකට සමාධිය තියලා ඒකට සම්පතිය හදාගෙන ඉන්නේ. එතකොට මේක නුවණින් අඤ්ඤුත්තර සබ්බේ ධම්ම නුවණින් මේක දකින්න ඕන. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මැනික විනිවිද දකින්න ඕන. විනිවිද කියන්නේ මැනිකේ ඇත්ත ස්වභාවය, යථා ස්වභාවය. මැනිකට අහු වෙලා දකින්න එක නෙවෙයි. ඒක උපන්නේ කොහමද? ඒක නැති වෙන්නේ කොහමද කියන ධර්මතාවය දැකීම තුළ අපිට අර කසල ගොඩේ මැනිකේ වෙනසක් දකින්න බැරි වෙනවා. ඔක්කොම සමාන දෙයක් නේ. අපි මේක වෙන් කරලා ගත්තට පොඩ්ඩක් ඉන්න. හොඳයි. බොහොම නෑ මේ ඔබතුමාත් කතා ගන්න. මේ මට කියලා දෙන්න. දැන් එතකොට දැන් මැනික මැනිකක්නේ. ඈ දෙයියනේ මැනිකක්නේ මේක. කෝටි ගාණක් වටින අර කුණු කසල කුණු ගොඩේ තිබුණා. දැන් ඒකට හිත යොමු වුණා. ඒක තමයි සතිය. දැන් ඔබතුමා මට කියනවා මේ ඒක ගන්න ඒක අරගෙන ඒක කිල්ලස ඒක ගන්න නැතුව දැන් වෙන දෙයක් ගන්න කිව්වා. ප්‍රඥාවක් ගැන කියනවා. ඒ ප්‍රඥාව කියන වචනේ විතරයි මට ඇහුනේ. මට තේරුන්නේ නැහැ මං විසින් මොකද කරන්න ඕනේ කියලා. මං විසින් මොකද කෙරෙන්නේ? මං ඕකේ මැනිකේ අනිත්‍ය දුක්ඛ අනාත්මය බලනවාද? මොකද්ද මැනිකේ අනිත්‍ය දුක්ඛ අනාත්මය? මට කියන්නේ දැන් හැමෝම විෂුවලයිස් කරගන්න කෝටියක් වටින මැනිකක් දැන් කුණු ගෙඩේ තියෙනවා. දැන් ඒක දිහා බලලා අනිත්‍ය දුක්ඛ අනාත්මයම නේ ගන්න කියනවා. මොකද්ද කරන්න ඕන? පොග්ලි මහත්තයා ඔබට වෙන්නේ. ඒ ඔව් ඔව් ඒක ආපහු කසල ගොඩටම දාන්න නම් ලොකු දැක්මක්කට යන්න වෙනවා. මොකද අපි මැනිකක් ඉස්ස කරන්න කැමති නෑනේ. එතකොට දැන් කසල ගොඩෙන් ගත්ත මැනික වෙලා තියෙන්නේ අපි ඕකට ඇදිලා තියෙන්නේ. ඇයි මේකේ ලොකු ආස්වාදයක් තියෙනවා. එතකොට ඒ ආස්වාදයට හේතු වෙලා තියෙන්නේ අපේ මැනික සම්බන්ධ පෙර ඇසුර. ඒ පෙර ඇසුර කියන්නේ අහලා තියෙන දේවල් වෙන්න පුළුවන්. මේක හරි වටිනවා, විකුණුනොත් මෙච්චර ලියම් වෙනවා, මේක ග්‍රහාපලයකට හොඳයි, එක එක ජාතියේ කතන්දර අහලා තේනවනේ. එතකොට මේ පෙර ඇසුර මෙතෙන්ට දාලා නේද අපි මේ කසල ගොඩෙන් මැනිකක් වෙන් කරගත්තේ. එතකොට ඒක එක මට්ටමක දැකීමක්. දෙවෙනි එක තමයි දැන් මේ අර ඔබතුමා ගෝදේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මැනික විනිවිද දැකලා එතෙන්දී අපිට ටිකක් ගැඹුරට යන්න වෙනවා. දැන් දුක්ඛ පැත්ත අනාත්ම පැත්ත එක විදිහකට අපි මම හිතන්නේ හැමෝම දන්නවා ලෝකෙට අයිති විදිහෙන් බලන හැටි. මම දැන් මෙතන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක අපි ගැඹුරින් බලන හැටි කිව්වොත් දැන් කසල ගොඩේ මැනිකේ වෙනසක් නැහැ කියන අවබෝධයක් එන විදිහට මේකේ බලන්න අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට අන්න ඔතන තමයි අර සමුදයයි නිරෝධයයි බලන්නවා. දැන් කසල ගොඩක් තියෙන තැනක මැනිකක් හටගත්තේ කොහමද? ඉපදුනේ කොහමද? කියන ධර්මතාවය දකින්න වෙනවා. එතකොට සමුදය ධර්මය දකින්න වෙනවා. ඒ සමුදය හරියට දැක්කොත් ඒකේ ලෝකෙට අයිති පැත්තෙන් සමුදය තමයි මම ඉස්සෙල්ලා කිව්වේ පෙර අද්දකින් පිටිකාරන් ලෝකයා විශ්වාස කරන විදිහ. දැන් ඒක තියෙනදි අපිට මැනිකා ඒ කසල ගොඩට විසි කරන්න. කසල ගොඩට විසි කරන්න නම් ලෝකයේ ඊතර ලෝකයෙන් ඉක්මවා යන මැනික විනිවිද දකින දැක්මකින් මේක බලන්න වෙනවා. එතකොට මේක එක පැත්තකින් පුළුවන් ආයතන පැත්තෙන් බැලුවොත් මේ ඇහෙන් පෙනුන දර්ශනයක වෙනස් කරලා හිතුවේ පෙර අද්දකින් ටික දාලා ඒ හිතපු තේරි එතන මනායතනය ගැන සිහිය නුවණ නැතිකමට ලෝකෙට අයිති පුරුද්දටයි අපි බාහිර දෙයක් පැනෙද්දී කියන පැත්තෙන් බලන්න දක්ෂතාවය තියෙන කෙනාට එතන සමුදයයි නිරෝධයයි එතනම දැකීමේ හැකියාව තියෙනවා. ඒ දැක්ම තුළ මැනික විනිවිද දකින්න පුළුවන්. අපි ලෝකෙට අයිති විදිහට කොච්චර මේකට ඇලුනත් මේක යථාභූත ස්වභාවය මෙච්චරයි කියන කසල ගොඩේ මේකේ වෙනසක් නොදකින මට්ටමකට එනවා. හැබැයි මෙතන ප්‍රශ්නේ එනවා ලෝක අපිට ලෞකික වශයෙන් ඕක කරන්න පුළුවන්ද කියන එක. ඒක මට මතක් වෙනවා තව උදාහරණයක්. අපි මම අපි සිංගප්පූරුවේ භාවනා කරන කාලේ කෙනෙක් දවසක් ඇවිල්ලා මට කියනවා, අද එනකොට සර්පෙක් හම්බ වුණා. නේද? මොකද කොහෙද හම්බ වුනේ? අනික කට්ටියක් තිබ්බි කියන්නේ. නෑ මං අද මේ කැබ් එකක නැග්ගා එයාපෝට් එකේ ඉඳන් මේ එන්න මෙහාට. එනකොට මේ ටැක්සි එක සාමාන්‍යයෙන් නඟුලවර පස්සේ සීට් එකේ වාඩි වෙනකොට එතන තිබුණලු මේ පර්ස් එකක්. සල්ලි පිරිච්ච පර්ස් එකක්. ඉතින් ඩොලර් වලින් පිරිච්ච පර්ස් එකක්. මෙයාට දැක්ක ගමන් හිතුණලු මේක සර්පයා කියලා. සර්පයා කියලා හිතිලා මෙයා ඊට පස්සේ පියහුවා මොකද කළේ කියලා. අන්න එහෙම මේක ඩ්‍රයිවර්ට දුන්නා කියලා. මේ ඉතින් එතනින් එහාට ප්‍රශ්න ගොඩක් ඇහුවා. ඒකක්වත් එයා එතනින් අහුන්නේ නැහැ. ඉතින් මම දකිනවා ඒක එක්තරා මට්ටමකට අපිට පුරුදු කරන්න පුළුවන් ලෝකෙට ආйти විදිහට. ඒ කසල ගොඩම වුණා. එයා එක මුලින් ඇලෙන ගතිය පුරුද්දට ආවට එතනම ඒක ලෝකෙට ආйти මට්ටමකින් යම් කිසි එයා භවනා කරන කෙනෙක් හින්දා එයාට එතනම ඒක සර්පය විදිහට දකින්න පුළුවන් වුණා. ඉතින් මේකම මම මතක් කරනවා අර රූපය කියනකොට වදකය කියන කතාව යමක සූත්‍රෙදි මතක් කළා. රූපයක් එනකොටම ඔන්න වදකයාව කියලා දකින්න දක්ෂ වුණොත් මේ විදර්ශනය හරියට වැඩෙනවා. ඒතර මණිකක් එනකොටත් අපිට අමුතුවෙන් මේක තැලෙන්න විදිහක් නැහැ. හැබැයි මේක බොහොම ගැඹුරුයි ලෝකෙට එතර වෙන පැත්ත. එතකොට අනිත්‍ය කියන්නේ මේ මණික ඇති වෙලා නැති වුණ කතාවක් නෙවෙයි. යන්න ඕක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. ඒක තමයි ප්‍රොබ්ලම ආදී මට අල්ල ගන්නත් ඕනේ එතනින් තමයි ඔබතුමාගෙන් අහ ගන්නත් ඕනේ. දැන් අපි මේ කතාව පටන් ගත්තෙම කිම් මූලං කියලානේ. ඡන්දෙන් පටන් ගත්තේ. ඡන්දෙන් පටන් අරගෙන අපි ඊට පස්සේ කියාගෙන ඇවිල්ලා අපි වැදගත් තැනක මැද තැන වැදගත් අර වේදනාව ගැන කතා කරපු දේ මේකෙන් වේදනාවක් සම්බන්ධ කරන්නේ මම මේක දැන් මේක මට ඕනම වෙලා තියෙන්නේ. එතකොට ඒව ඔක්කොම තියෙද්දි ඒ සුඛ වේදනාවක් ගැන ඒ බලාපොරොත්තු සහ ඒ ඔක්කොම සියල්ල තියෙද්දි මේ බලාපොරොත්තු ඉෂ්ට කර දිය හැකි කෝටි ගාණක මේ කෝටි ගාණක මණික අර ගොමත් සමග සමාන කරලා අයින් වෙන්න නම් මා විසින් කළ යුතු ප්‍රබල දේ තියෙනවානේ. අන්නේ ප්‍රබල දේ අපි මා විසින් කළ යුතු කියලා මෙහෙම කිව්වට ඔබතුමා දැන් කිව්වට මම එහෙට ගිහිල්ලා කරන මට්ටමක ප්‍රඥාව දිනුන නැතිවී අපතේ ප්‍රඥාව දිනුණු මට්ටමකට ආපු දවසකට මොන දෙයක් දෙතෙන්දි සිද්ධ වෙන්නේ මොන ආකාරයටද අනිත්‍ය දකින්නේ? අනිත්‍ය විවිධ මට්ටමකට කතා කරනවානේ. අනිත්‍ය දකින්නවා කියන්නේ මොන අනිත්‍යද ඔය දකින්නේ? ඒ මැනික කැල්වලට යනවා කියන එකද? ඒ වගේ එහෙම නෙවෙයි. මොකද්ද මෙතෙන් දකින්න ඕනේ අනිත්‍ය? මම ඒ ගැන පොඩ්ඩක් මම දන්නවා ටික වෙලාවත් ඉක්ම ගිහලා නමුත් මට හිතෙනවා ඒ ගැන මම දැනගන්න කැමතියි. ඒක තමයි. කොහොම කෙටියෙන් කියන්නත් වෙනවා මේ පැහැදිලිවම දැලුවත් මහත්මයා ඒක මැනික කැඩිලා බිඳිලා යන එකවත් ඇති වෙලා නැති වෙන එකවත් ඒක හැදිලා තියෙන්නේ මේ සතර මහා ධාතුයෙන් කියලා බලන එකවත් නෙමෙයි. එතනින් එහාට තියෙන දර්ශනයක්. මොකද ඒ තුනම අපිට පිළිගන්න වෙනවා මේ බාහිරෙන් ලෝකෙ හොයන්නේ ලෝකෙ සමුදය හොයන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ ලෝකයක් ලෝක සමුදයක් නිරෝධයක් මාර්ගයක් Taman තුලින් දකින්න. මේ ආයතන හය තුලින්ම දකින්න කියන ධර්මතාවයක්. ඒකට එතෙන්ට ගැලපෙනවා නම් විතරයි ලෝකෙන් ඈතර වෙන දර්ශනය එන්නේ. ඒකත් මේ මූලිකව තියාගෙන මේක බලන්න වෙනවා. එතකොට මේ අනිත්‍ය කියන එක අනිත්‍ය සංඥාව අපි පැහැදිලි කරලා තියෙනවා ගොඩක්. ඉතිරූපං ඉතිරූපස්ස සමුදේ ඉතිරූපස්ස අට්ඨංගමෝ කියන ධර්මතාවය. ඊළඟට එතනම මේකත් ගැලපෙනවා අර උපමාව වදකේ උපමාව රූපේ නම් ඔය ආවේ වදකයමයි හටගත්තේ වදකයමයි දැවතුනත් පවතින්නේ වදකයමයි නැති වෙන්නේ වදකයමයි ඉපදුනේ දුකයි පවතින්නේ දුකයි නැති වෙන්නේ දුකයි කියන මේ ධර්මතාවන් වලට ගැළපෙන විදිහේ විදර්ශනයක් කරන්න වෙනවා. ඒක කරන්න පුළුවන් මේ ආයතන පැත්තෙන් දැක්කොත් විතරයි කියන එක තමයි මගේ හැඟීම. එතකොට අපි ආයතන ගැන සිහියෙන් හිතියනම් ඔන්න කෙනෙකුට මේ මැනික තියනවා කියලා දැනගත්තේ කොහොමද? මොන ආයතන හරහාද? එතකොට ආයතන දෙකයි. චක් ආයතනයයි මන ආයතනයයි. එහෙම නැත්නම් අපේ ගැටිලා දැනගත්තා නම් කාය ආයතනයයි මන ආයතනයයි. ඊළඟට ඒකකින් එන එකක් නේද අපි අනිත් ආයතන වලට ගැට ගැහුවේ. ඒ ආයතන හයම ඔකට ගැට ගහනවා. අර සත්තු හය දෙනාගේ උපමාව මතක් කරගන්න. ඒ ගැට ගැහිම වෙන්නේ මෙන්න මෙතන මේ මූලිකව අපි තියාගෙන ආපු ටිකේ විදර්ශනා පැත්ත දැක්කේ නැති හින්දා ඡන්ද මූලික මානසිකාර සම්භවයේ පස්ස සමුදය සබ්බේ ධම්මා. දැන් පස්ස සමුදය කියන තැන ඇත්ත ඇති හැටි අපිට මේ විදර්ශනය කරන්න බැරි වුණා. ආයතන පිළිබඳ මේ පස්සේ නිසා නේද මේක හටගත්තේ. ඊළඟට මේ පස්ස පච්චයා නේද මේ වේදනාව ඇති වුණේ. ඒතර පස්සේට අහු වුණා නම් මතක තියාගන්න ලෝකෙට අහු වුණා. බ්‍රහ්මජාල සූත්‍රයක පැහැදිලිව පෙන්නනවා තදපි පස්ස පච්චයෝ එක මත 62ම එන්නේ පස්සේ නිසයි. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පස්සේ පස්ස සමුදය පස්ස නිරෝධය කියන ධර්මතාවයක් ඒක දැක්කොත් සම්මා දිට්ඨිය තියෙනවා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය සත්‍ය ඥානය. එතකොට මේ රූපයක් උපන්න නම් උපන්නේ දුකමයි. ඒක උපන්නේ සමුදේ යෙතුනේ අපේ ආයතන මුලාව පැත්තෙන්. එහෙන් වර්ණ සතහන දුන්නා මනසෙන් ඒක දැන හිතුවා හිතෙන් හිතපු දෙය හිත දැනගත්තා කියන තැන සිහිය නුවණ නැහැ. අපි පරණ පුරුද්දට ලෝකෙට අයිති පුරුද්දට බාහිර දෙයක් පැනෙව්වා. ඒ පනෝපු දෙයට තමයි අපේ ලෝකෙට අයිති පැත්තෙන් ඡන්දය ඇති වුණේ මානසිකාරය ඇති වුණේ පස්සේ වේදනාව මේ විදිහට සමාධිය සතිය හේරම. එතකොට ඒක එහෙමම අනිත්‍යත්ව හැරෙන්න ඕන මේ අනිත්‍ය සංඥාව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතා තුන තුළ ඒක දකින්න පුළුවන් එක විදිහක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නවා ආයතන පිරිසිඳ දකින්න. ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ කියන එක. එතකොට ඇහි කෘත්‍ය අඳුර ගන්න ඕන ඇහැට පුළුවන් වර්ණ සංඥාව උපදලා දෙන්න විතරයි. මනස කෘත්‍ය අඳුර ගන්න ඕන මනසට පුළුවන් ඒ වර්ණ සංඥාව ගැන කල්පනා කරන්න විතරයි. එතකොට ඇහැට බැරිුණා එළියේ තියෙන දේ අරන් දෙන්න ඇහැ පෙත්ති වර්ණ සංඥාව සංඥාව කියන්නේ එළියේ තියෙන රූපෙ නෙමෙයි සංඥා මාත්‍රයක් විතරයි. සංඥාව උපමා කරන්නේ ඉරිඟුවට. එතකොට අපි ඉරිඟුව මිරිඟුව විදිහට එතන දැක්කේ නෑ. දෙවෙනි එක මනසෙන් හිතන්නේ ওই සංඥාව රූප සංඥාව දිහා බලාගෙන අපි විශ්වාස කළේ එළියේ තියෙන රූපයක් දිහා බලාගෙන කියලා එතන අවිද්‍යාවම උඩකම හේතුණා. එතකොට ඇහැ උපද්දපු සංඥාව දිහා බලාගෙනයි මේ කල්පනා කරන්නේ. ඒ කල්පනා කරද්දී ඇදලා ගත්තේ පිරාත්කීමක් අපීතත්කීම දැන් නැති දෙයක් දෙවිලගිය එකක් ඒක එතෙන්ට දාපු බව මතක් වුනෙත් නෑ. ඊළඟට මේ මනධම මනෝවිඥාන කියන ස්වභාවය ධම්ම කියන්නේ මනසෙම නිර්මාණයක්. මනසෙම නිර්මාණය මනසෙන් දැනගත්තා කියන තැන තියෙනවන පිළිතියෙත් නෑ. ඒ නිසා නේද ඕක සමුදේ වෙලා නේද රූපයක් පැනෙවි මැණික කියන රූපයක් බාහිරේ පැනෙවි හිතේ තියුණා විතරක් නෙමෙයි ඒක එළියේ තියෙනවා කියලා සතර මහා ධාතුට අයිති කියලා පැනෙන්නේ එතන අවිද්‍යාව යෙදුණ හින්දා නේද ඇත්ත ඇති ඇති නොදන්නකම නිසා නේද. ඒකවල මෙන්න මේ එක තැනක හරි සිහිනවන පිළිතියනම් බාහිර රූපේ උපදින්ද රූපේ උපදින්නේ නැහැ කියන එකට කියනවා නිරෝධය කියලා. ඒකවල තිරූපං ඉතිරූපස්ස සමුදය මේ රූපේ මේකයි රූප සමුදය මේකයි රූපේ නිරෝධය මේකයි කියන අන්න ඒ මට්ටමේ නිරෝධයක් දකින්න පුළුවන් නම් අවිද්‍යාව තියෙනකන් ඕක තියෙනවා අවිද්‍යාව නැත්නම් ඕක හටගන්නේ නැහැ උපදින්නේ නැහැ කියන ධර්මතාවය දැක්කොත් මේක විනිවිද දැකලා අසල පොඩටම අයිති මක්කමට වැටෙනවා කියන ධර්මතාවය. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු තෙරුවන් සරණයි කොක්ලි මහත්මයා. හොඳයි කල්යන මිත්‍රිනි අපි අද දෙකකට මදක් වැඩි වෙලාවක් සාකච්ඡා කරලා තිනවා පැය දෙක විනාඩි 3ක් වුණ කාලයක්. ඉතින් අද දවසේ අපි සාකච්ඡාවට ගත්තේ කින් මූලික සූත්‍රයයි කොක්ලගේ මහත්මයා කින් මූලික සූත්‍රය අපිට හොඳින් විස්තර කර දුන්න මුලින්. ඉන් පසු අපි කල්යාණ මිත්‍රව බොහෝ පිරිසක් එකතු කරගෙන සාකච්ඡාව කළා. මම යම් යම් අනිත් අයට කතා කරේ නැහැ දෙතුන් දෙනෙක් තෝරගෙන තමයි සාකච්ඡාව කළේ. ඒ කියන්නේ සමා වෙන්න කල්යාණ මිත්‍රව සාකච්ඡාවට ඉදිරිපත් වෙන කැමති අය ඉන්නවනම් අපිට කලින් මම සාකච්ඡා මුලදී සාමාන්‍ය ගන්න කැමති සාකච්ඡාවට එකතු වෙනවද කියලා එහෙම කැමති අයගෙන් ප්‍රශ්න අහගෙන යන්න කැමති. මම දැන් මේ මගහරින්න බලනවා මේ මැදින් මම ප්‍රශ්නයක් අහන පස්සේ උත්තර නොදෙන තත්ත්වයෙන් මගහර ගන්න. මොකද ඒක මගේ මේ පසු ඔයගොල්ලෝ දැන් සමහරවල් දැකලා සමහරවල් මම මේ ටික එඩිට් කරනවා මේ වෙබ්සයිට් මම ඔයගොල්ලෝ YouTube එකේ හැම දාන එවනවනේ මේ Skype එකේ සමහරවල් රෑ 1යි 2යි මම ඔයගොල්ලන්ට එවනකොට නේද. මොකද හරි වෙලා යනවා එඩිට් කර කර දාන්න. ඉතින් අපිට මේ වෛද්‍ය රූපවා කිව්වේ ටිකක් ඕවා ස්ට්‍රෙස්ෆුල් දේවල් කරන්න මම වැඩ නතර කරන්න කියලා. දැන් මේ වුණා ස්ට්‍රෙස් කරගන්න ඕනේ නැහනේ. එහෙනම් ඉතින් අපිටත් කරන උපකාරයක් ඔය කට්ටිය ඉතින් අර ඒ මැද තියෙන එඩිටින් එහෙම ටිකක් අඩු වෙන විදිහට මම යොමුණෙන් පස්සේ ඇවිල්ලා යමක් අදහසක් ප්‍රශ්නයක් කරලා ඉදිරිපත් කරනනම් ඒක හොඳයි. ඊට පස්සේ මං ඒක නිහඬව ඉන්නවා නම් ඒවත් අපි අයින් කරන්න වෙනවා අයිසරයක් නේද? දැනකට දැන් මං කිව්වොත් එම මේ ජයන්ත මහත්තයා ගියදාස මොකද කියලා ජයන්ත මහත්තයා කතා නොකර ඉඳලා ඊට පස්සේ චිත්‍ර මහත්මිය කතා කරන ගත්තොත් මට ජයන්ත මහත්තයාට කියන්න කිව්ව ගල්ල කපල අයින් ගන්න වෙනවා. ඉතින් ඔය වගේ දේවල් නැති වෙන නම් හොඳයි. ඉතින් ඒ නිසා මින් ඉදිරි සාකච්ඡාවල මං කැමති කල්ලාන මිත්‍රයන්ට ආරාධනා කරන්න අරක ලියලා කියන්න සාකච්ඡාවට ඇක්ටිව්ලි ඉන්වෝල්ව වෙන්න කැමති අය. ඒ අයට ප්‍රමුණ ප්‍රශ්න මුකරගෙන යන්න කැමැත්තක් තියෙනවා. මේ මේවා නිකන් හිතපු දේවල් නමුතුව කරන්න ගියම් ටිකක් අපහසු වෙයි අපි බලමු. ඉතින් කෙසේ වෙතත් අද බොහෝ වෙලාවක් අපි සාකච්ඡා කරා. ඔය හැම දිනකටම අනෙක් වරක් පින් මම ඊටම ගෞරවයෙන් නිලන්ති මහත්මියට යොමු වෙන්න කැමතියි. මේකත් ഇതുමගේ අවසරය ඇතුව නෙමෙයි මේ මම විශ්වාස කරනවා ഇതുම කතා කරා කියලා. නිලන්ති මහත්මිය ඔබතුමිට යොමු වෙන්න කැමතියි අද සාකච්ඡාව නිමා කිරීම සඳහා. තිරුවන් සරණයි. අපිට කොකල්ගේ මහත්මයා මෙමාකාරයෙන් මූලික සූත්‍රය කියලා දුන්නා. අපි ඇත්තම අඳුරෙන් ඉඳලා එළියක් දැක්කා වගේ එළියකට ගියා වගේ හරි ගැඹුරට ගිය සූත්‍රයක්. ඒකෙන් හොඳ දැනුමක් ලබා ගත්තා අපි. මම සාබ යන වාහන හිටිය බොහොම පින් මහත්මයාකට ඒ වගේම කල්‍යාණ මිත්‍ර සාකච්ඡා සහභාගී වුණ කල්‍යාණ මිත්‍ර කියලා දෙනාට සෝමපින් කොගලගේ මහත්මයාට ප්‍රාර්ථනා කරන අවබෝධයෙන් මේ පානසේ අත්සේ වයිසය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දළුවත්ත මහතරට ඉදුකින් දේවස්සේ ප්‍රාර්ථනා කරනවා. සෙළුම කල්‍යාණ මිත්‍රයන්ට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. හොඳයි කල්‍යාණ මිත්‍රයනි, එහෙමනම් අපි අද දවසේ සමුගමු. නැවතත් හෙට දිනේදී අපි සාකච්ඡාවකින් එකතු වෙනවා. හෙට බ්‍රහස්පතින්දා නෑ, හෙට බදාදා දවස නේද? ඔව්, හෙට පූජ්‍යපාද හොඳයි කට්ටි ඔක්කොම ඉන්න එක. හෙට පූජ්‍යපාද දලිවර බුද්ධරක්කිත ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙන දවස. හෙට විශේෂ දවසක් කල්‍යාණ මිත්‍රින් එකතු වෙන්න අපේ හොඳ කල්‍යාණ මිත්‍රයෙක් ධර්මශ්‍රී ජයවර්ධන මහත්මයා බ්‍රිස්බන් වල වාසය කරන. එතුමාගේ අම්මගේ 100 වෙනි උපන්දිනය හෙට නෙමෙයි, අනිද්දා ලංකාවේ. ඉතින් එතුමා ලංකාවට ගිහිල්ලා ඉන්නවා. ඉතින් අපි හෙට දවසේදී ඒ වෙනුවෙන් සෙත්පැතිමක් මුලින් කරනවා. මේ පූජ්‍යපාද හල්ලියයි විමල රත්න ස්වාමීන් වහන්සේ ඒ දෙක කරයි. මොකද උන්වහන්සේ පෞද්ගලිකවත් යම්ම දන්නවා නම් ඒ ගිල්ලක් තියෙනවා. ඉතින් ඊට පසුව අපි මහානාම සූත්‍රය සාකච්ඡා කරනවා දෙල්වල බුද්ධරක්කිත ස්වාමීන් වහන්සේ සමග. ඉතින් එන්සා කල්ලන මිතුරන්ට ආරාධනා කරනවා මං හෙට පැමිණෙන්න කියලා. ශ්‍රී ලංකාවේ පිරිසක් සමන් දෙනවා හෙට වැඩසටහනට. එහෙනම් හොඳයි, එහෙමනම් හැම දිනටම තිරුවන් සරණයි. අපි හෙට දවසේදී මුණ ගැහෙමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම පින් මහත්මයා. තෙරුවන් සරණයි.